තේරුවන් සරණයි. සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් අද දිනත් ඉතාම ගෞරවයෙන් සත්‍යිතමා අප පිළිගන්න ලබනවා. අපේ කල්යාණ මිත්‍රෙක් විදියට ඒ වගේම අද දවසේ ඇත්තටම සතියේ ඉරිදා දිනවල සිදු කරන සාකච්ඡාවේ ආරම්භයක් ලබා දෙන්න කියලා බොහෝමත්ම ගෞරවයෙන් මම ඉක්මනට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි තාම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතා පූර්වක අපි තථාගතයන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට, විශාසුන් වහන්සේට ප්‍රණිපාත කර නමස්කාර කර අපි පසුගිය සති සාකච්ඡා කළා මේ සක්කිබබ්බ සූත්‍රය. අදත් ඒකමයි කතා කරන්නේ. ඒක එකී හාන භාගිය කරුණු දැනගන්න අතරේම හාන භාගිය කියනකොට සමහර දේවල් තියෙනවා, ඒවා පුරුදු පුහුණු කළොත් ප්‍රැක්ටිස් කළොත් අපේ මනසේ ආලෝකවත් වෙන්නේ නැහැ, මේ මෝහත් වෙන්නේ නැහැ. ඒකේ මොට වෙල යනවා, අඳුරු වෙල යනවා. සමහර පැති වෙල සමහර ධර්ම කාරණා තියෙන මොනවායි කරුණු පුරුදු පුහුණු කරන්න ඕන. ජාතිය පුරුදු කරාම අපව අපේ මනස දියුණුවෙන් පටන් ගන්න ආලෝකවත් වෙනවා. තත්පි එතකොට දසුත්තර සූත්‍රයට අනුව අපි කේන්ද්‍රල 10 දක්වා තියෙන හාන භාගිය කාන හාන කියලා, හානිය කියලා කියන්නේ පිරිහිල යන. විශේෂ කියන්නේ විශේෂත්ව කියන. දෙටිති භාගය කියන්නේ එදිකට නෑ, තියෙන තැන තියෙනවා. ස්ථාවර තියෙනවා. එතකොට විශේෂ අවධානය යොමු කෙරේ ඒ හාන භාගිය විශේෂ භාගිය දෙකටත් වඩා. ඒ දෙකෙම තියා කතා කරනවා. නමුත් වැඩි අවධානයක් යොමු කර වචන කීපයකට දෙකම මතක වෙන්න හොඳ නෑ අපිට. සහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු. භික්ඛුවරුනි, මේ කරුණු 6කින් සම්පූර්ණ වෙන භික්ඛුව ඔන්න ඊළඟ වචනේ බොහොම වැදගත්. පප්පු. මේ පප්ප කියන වචනේ අපි දන්නවා. අර අපි කාටත් පාඩම් තියෙන හොඳ සූත්‍ර ධර්මයක් පතන සූත්‍රය තියෙනවා. අර අභප්පු සූත්‍රස පටිච්චාදාය. අයි අප සත්‍යාවබෝධය කරගන්න එක්කෙනා මුල්ම වතාවට පිපිදෙන එක්කෙනා සුවාන් වෙනවා කියලා කියන්නේ. ඊ සැබෑ ලෙසම තථාගත ධර්මයේ මූලිකම ස්වරූපය තේරුම් ගන්න එක්කෙනා. මේ පුජ්‍යලත්වයක් නැත, නැත්නම් සත්ත්ව භාවයක් තියෙනවා, පුජ්‍යල භාවයක් ඇතුලෙන් යන කිසි හරවත් දෙයක් නැහැ, හේතුඵල සම්පත්‍යයක් තියෙන්නේ කියන එක තේරුම් ගන්න එක්කෙනා මේ අභව්‍ය වෙනවා. යම් කිසිම දෙයක් තමන්ගේ මනසින් වහන්නේ නැහැ, වැරද්දක්. අභව ගෝ සෝතස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨපදස උත්තා. මේ සත්‍යය තේරුම් ගත්ත එක්කෙනා ඊට පස්සේ වහන්නේ නැහැ, අර තේරෙන මේක මෙහිමයි කියලා. ඒ වචනේ අවශ්‍ය වෙන්නේ මෙතන. බබ්බ කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත භව්‍ය වෙනවා කියන එක. ඒ කියන්නේ සුදුස්සෙක් කියන්නේ. යා බබ්බෝ තත්‍ර තත්‍රේව. ඒ තැන්වලදී සක්කි භබ්බතම් පාපු කියන තමන්ටම තමන් සුදුස්සෙක් නේද, තමන්ට හැකියාව තියනවා නේද කියලා තමන්ටම තමන්ම තමන් සාක්ෂියක් වෙනවා. සති සති ආයතනේ ඊ අවශ්‍ය කාරණා ටික, ඊ මාර්ගයට අවශ්‍ය ටික සම්පාදනය වෙලා තියෙනවා නම්, ඇස්තල තියෙනවා නම්, එයා දන්නවා මේ දැන් මට පුළුවන් මෙතනින් මේ තත්ත්වයට යන්න කියලා. ඒක තමයි වැදගත්ම දේ. මේක පොතේ නෙවෙයි තෝර. දැන් අපිට තේරෙන්න ඕන අපේ මනසම අපි කියවනවා. පටුන කියවනවා. මනසේ පටුන දැනගන්න ඕන. වැඩිපුර පෙරලෙන්න මොන පිටුවද? වැඩිපුර කියවන්න කැමති මොර පරිච්ඡේදය. ඒකේ තියෙන හුඟක් જાති එක එක જાති. පරණ ඒවා පරණ කියව ආයි කියව කියව ඉන්න කැමති සමහරට විශේෂ බුක් මාක් දාලා තියෙනවා. සමහර ඒවා සේව් කරලා තියෙනවා. සමහර ඒවා පස්සේ ගන්න රෙකෝඩ් කරලා තියෙනවා. අනේ වගේ ඒ තමන්ගේ මනස තේරුම් ගන්න. ඔයා ඔයාට නමක් ඇතිනේ එක එක කෙනා නම් දීලා තියෙනවනේ ඒ නමින් මේ කියලා දැන් ඔයා මෙන්න මේ තත්ත්ව කෙනෙක් කියලා අවංකව පිළිගන්න ඕනේ. ඒ එහෙම කළාම මේ හාන භාගිය මම මේ වචනේ පාවිච්චි කරන්නම් දැන් දන්න නිසා තමන් දිනු අහුරන පැත්ත මානසික දිනු කියන්නේ ඒ වචන වලට අහු වෙන්න එපා. එහෙම නෙමෙයි මට ප්‍රභාස්වර ගතියේ ප්‍රභාස්වර ගතියේ දුර්ගන ජාති ඒවා යථා භූතම් පජානා ඒව හරියට තියෙනකොට තියෙන විදිහට දැනගන්න. දැන් ඒව එනකොට අනේ අපෝයි මට තාම එනව නේද, තාම මේ ලෝකේ නේද, තාම මේ අභිනන්දනේ අභිවාදනේ අජෝසානේ තියෙනවා කියලා ඒවත් තමන්ට දොස් පවර ගන්න ගෙනෙන්නේ මෙතන කරේ. ආනභාගිය ධම්ම මේවා ආනභාගියයි කියලා යථා භූතම් පජානාති කියන හැටියට දැනගන්න මේක නිසා නේද මේ කාවි කියන්නේ. පුරුද්ද කියන එක නිසා මොකක් කියවෙන්නේ. ඉමේ චිති භාගිය ධම්මාති යථා භූතම් පජානාති මේ තත්ත්වයේ ඉන්නකොට මෙයා කෙටි භාගය කියලා කියන්නේ පිරිහිල යන්නේ නැත්නම් දිවෙන්නේ නැහැ. හැමදාම එදා එක්ක නම තමයි අදක්. excuse සදා ගන්න පුළුවන් මේ කාටත් තියෙනවා. ඒක excuse සදා ගන්න පුළුවන් තර්කත් අල්ලා ගන්න. අර නිලපට දර්ශනේ හදා ගන්න ඔය කරුණු තියෙනවා. ඊපස්සේ මේ විශේෂ භාගය ධම්මා තථා භූතම් පජානා මේ ටික මෙන්න මේ කාරණා කාරණා ටික මල්ලඟ තියාගත්තු දැන් මල්ලඟ කි කිය කියන්නත් තෝන්නේ මේක තමන්ට දවස පුරා අත්දකින්න පුළුවන් වුණොත් මේ ටික මේවා විශේෂ භාගයයි. ඒ ටිකක් ඒ විශේෂ පැත්තට යනවා. අපි තාම කතා කරන්නේ නිබ්බේද භාගය කියන්නේ නිබ්බේද භාගය කියන්නේ සම් දැන් අර විදිහට වඩා ඇතුළට විනිවිදයක් එක්ස්රේ කරනවා කියන නැත්තම් මේක ඇතුළටම කාවැද්දල යන තියෙන ඔක්කොම જાති විපස්සනා ඥානයද අප්පාචින වචෙන් තමයි විපස්සනා ඥානය කියලා. තමන්ට තේරෙනවා ඊට පස්සේ. සතිය තමයි සතිසා පඤ්ඤා. ඊට පස්සේ ධාන භාගිය, තිති භාගිය, ශීස භාගිය, නිබ්බේද භාගිය නිබ්බේද භාගිය ගැන තාම කතා කරේ නැහැ. විනිවිදයම ගැන සක්කච්ඡකාරි. සක්කච්ඡකාරි කියන්නේ කරන දේ හරියට කරනවා. කරන්නේ දේ ඕන එක හරියට කරනවා. ඒ විශේෂයෙන් ධර්ම මාර්ගයේදී හරියට කරනවා. සප්පායකාරි සුදුසු දේ පමණක් කරනවා. ඒකේ සුදුසු පෙරණි පුතපත අනුව අපි සප්පායකාරියක වෙන දවසක කතා කරමු කියලා කියන්නේ. එතකොට අපි ඒකෙන් දැන් හතරක් දක්වා කතා කරලා දැන් අර පස්වෙනි එක තමයි කතා කරන්නේ දසුත්තර සූත්‍රයට. කතමේ පංච ධම්මා හාන භාග්‍ය. පංච චේතෝ චේතෝ කියලා සුද්ධ කියලා කියන හිතට ඇනෙන කටු. හිතේ ඇනලා තියෙන කුල. නැත්තම් හිතට තියෙන බාධක ටික. අර බාධක දුවනකොට දාලා තියෙන වගේ තියෙන જાති තියෙනවා. මේ සත්‍ය අවබෝධය දැන් අපි මේ අහනින් අහනින් අපි අපි ගැන බලමු හොඳද? අපි අත්මයි බලන්න. ඉදාවසෝ බික්කු සත්තරි කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. තමන් ආධ්‍යාත්මික මාර්ගයේ නියමුවා කවුරුන් හෝ තමන් දැන් අපිට ඉන්නේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ. දැන් එතන දැන් අඩුපාඩුවක් නැති තරමට ඒක අපේ දහදපත විවෘතයි. ඒක සංස්කෘතිය තියෙන වාසිය එකයි පොඩි කාලේක මම ආවා. මේකට ඒක කතා දෙකක් නැති පිළිගන්න හැබැයි හොයන්ට ගියාම ඒක හරිද මේක හරිද කියලා ඊට පස්සේ හිතෙන් දිඩ තියෙන නිසා ඒක සැක කරන්න නැතුව තමන් ධර්ම මාර්ගයට අවතීන වෙලා ධම්ම විචයත් කියන්නේ. ඒ හරි ස්ථිර වශයෙන් ඒගෙන තමන්ට අවබෝධය නැති වුණාම ඒක හාන භාග්‍ය. මොකද හේතුව තස්ස චිත්තං නමති ආතප්පාය අනියෝගාය සාතච්ඡාය පදානාය. එහෙම වුණහම හිත නැඹුරු වෙන්නේ නැහැ මොකක් විශ්වාසිතාව අඩු නිසා ඒ මාර්ගයට බහින්න ඕනේ. සම්පූර්ණ මුළු පැවැත්ම මේකට ඒකද නැඹුරු වෙන්නේ. ඒක තමයි එක බාධකයක් වෙන්නේ. ඊට පස්සේ ධර්ම කාරණාගෙන මේකේ මෙහෙම උනාට මෙහෙම නේද කිය සමහරට ඒක අවබෝධය අඩු වුණා මෙහෙම වෙනවා. ඒක ඉතිරි වශයෙන් මේක දැනගන්න. සිහියෙන් පටිච්ච සම්පන්නතාවය දැනගන්න. පංච වාදාන ඛණ්ඩයන් දැනගන්න වෙනවා. ඒක මුතෙන් නේද හොයන්නේ. අපි ධර්මෙන් නෙමෙයි හොයන්නේ. සූත්‍ර වලින් නෙමෙයි හොයන්නේ. ඔයගේ තුල මේ හැම ඇතුල මේ සංඥා තුල මේ මනෝ තුල කැරකෙන විදිය බල බල මේක වෙන්නේ මේ නිසා කියලා තමන්ට අවබෝධයක් වෙනවා. ඒ නිසා ඒකට නිෂ්කලංක බවක් ටිකක් අවශ්‍ය වෙනවා. ඒවා අපි දන්නවා. ඒකට තමයි සාත්‍යකාරී ඒ නිරන්තර ක්‍රියාක් සාත්‍යකාරී සප්පායකාරී වුණ වෙන්නේ එතකොට. ඊට පස්සේ ධම්ම ගැනත් එහෙම වෙනවා. සංඝ කියලා කියන්නේ මේ මාර්ගයේ ගමන් කළ දියුණුවට පත් වෙන ඇත. ඒක අපි දන්නවද? අපි අපේ මතරෙන් තව කවුරු හරි කියන සත්‍ය අවබෝධයේ පිළිබඳ උනන්දුවෙන්ම කතා කරොත් එහෙම මෙත මේ සාකච්ඡා තුළ නැඹුරුවක් වෙන්න ඉඩ තියෙනවා. එයා හරිද කියලා. මොකද එතන සමහර විට අර මුදිතාව නැතිකම වෙන්න පුළුවන්. ඒකත් අඩු වෙන්න. ඒතු ලෝභ දෝෂ මෝහ නැතිද අඩුද වැඩිද කියලා හොයනවා මිස ඒකේ භව්‍යතාවය ශක්්‍යතාවය ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. පිළිගන්න කියනවත් නෙවෙයි. ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. ඒ ගතිය හැමෝම තුල තියෙන දෙයක්. ඒක උටහවලහවල කියලා නෙවෙයි. මේ මාර්ගයන් හින්ද අපි සම්පූර්ණ විවෘත වෙලා බලන්න ඕන. සමහර අපි හිතමු සුදුව ඕදාත වසන ඊයෝදාත වසන ඇත්තෙක් එහෙම කිව්වොත් එහෙම ධර්මීය වැඩිපුර කරුණු ඒකත් ප්‍රතික්ෂේප කරනවා. එහෙම නොවෙන ඇත්තෝ කාසාය වස්ත්‍ර ඇත්ත කිව්වොත් එහෙම සම්පූර්ණ පිළිගන්නවා. නමුත් සමහර ඊ උදාත වසන තියෙන එක්කෙනා මම මේ තේරෙන්ද කියන්නේ තේරෙනසු පරිස්සමටත් කියන්නේ වචන පාඩි. උදාත වසන තියෙන එක්කෙනා සමහරට ඊට බොහොම පිළිබේද භාගයේ කරුණු වැඩි වෙන්න පුළුවන්. අපිට අත්දකින් තියන අය. ඉතින් ඒ නිසා අපි විවෘත වෙන්න ඕන. ඒ සත්‍යබබ්බතම් පාපුණාති වෙන්නේ එතකොට. ඊළඟට සික්ඛාය. දැන් මාර්ගයක් තියෙනවනේ, ශික්ෂාවක් තියෙනවනේ අපිට. අපි හිතනවා දැන් සම්පප්පලාප තියෙනවා, ඒක නැත්තම් පිසුනා වාචා, පරුසා වාචා තියෙනවා. අපි සමහරට ඒවා පාවිච්චි කරනවා. අනිත් ඒවා ගින්නම් බේරෙන්න හදනවා මොකක් වෙලාවට. මේ වගේ මේ මිච්ඡා වාචාව වැඩිපුර තියෙන බව පේනවා අප තුල. ඒ නිසා ඒවා ගැන සැක කරන්න හොඳ නැහැ. ඒක හරි අට්ටංගික මග්ග නෙවෙයි. මාර්ග මාර්ගය නෙවෙයි. උච්චා මාර්ගයක්. ඒකෙන් නිසා ඒවා ගැන අවධානය දීලා තෝන ශික්ෂාවන් කෙරෙහි මේක තිබිලා තියාගෙන මට කරන්න පුළුවන් වෙයිද කියලා එහෙම හිතෙන්න හොඳ නැහැ. බුදුහාමුදුරන්ට ආදරේ තියෙන බුදුහාමුදුරයි කියලා අපි නොකරින් උත්සාහ කරන්න. සබ්‍රහ්මචාරීසු කුපිතෝ හෝති අනත්තම ආහත චිත්තෝ ඛිලජාති. තමනුත් එක්ක මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ඇත්තෝ අනිත් ඇත්තෝ අපි අපි කතා කරොත් මේ ඉන්න කල්යාණ මිත්‍රෝ යාළු මිත්‍රෝ ඕනෝන් ගැන කිපුණු සිතක් තමයි රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මේ ආලුතාවය දන්නේ මොකද නැත්තම් මේ මෙහෙම කියනවා එයා කොහොමද දන්නේ අයියා මෙහෙම කියන්නේ කියලා ඒක කර්ම හේනවටත් වඩා ඒක ප්‍රතික්ෂේප කරන ගතියක් අප අප තුලම තියෙනවා කියලා දැනගන්න. විශේෂයෙන් කුපිත අනත්තමන. අනත්තමන කියලා කියන්නේ සතුරු සාගත සිතක් නැහැ. ආහත චිත්ත ගැටෙන සිතක් තියෙන්නේ. කතානුකාර ගැටෙන සිතක්. කියලා ජාතු කියන්නේ එතන බාධාවක් හැටියට නැත්තම් උලක් හැටියට ඒක තමන්ට ගැටෙන ස්වරූපයෙන් ඒක එහෙම ගැටෙන විදිය තමයි පවතින ආදාන්නේ. එහෙම එක්කෙනාට තස්ස චිත්තන් නමති ආතප්පායි. එහෙම වුණාමත් එයාගේ හිත නඳුරු වෙන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැහැ, භාවනා කරන්න උන දිවිමික මාර්ගයට උන. කද්ද මේ සත්‍ය අවබෝධී මාර්ගය? කද්ද මේ සිද්ධාත්ති මාර්ගය? දැන් මේ බණ පොතෙන් හොයනවා නෙවෙයි. දැන් මේ ඉන්න දවස් මේ 2016. මියන් 2016 නොවැම්බර් මාසේ. දැන් අද දවසේ මේ ඉරිදා මේ සෙනසුරාදා ඊළඟ සඳුදා මේ ඒක දවසක් කැලෙන්ඩරි විතරනේ තියෙන්නේ. එහෙම නැත්නම් උදේහවහා මේ ශරීරයත් එක්ක යන මනස තුල තියෙන ධාටි ගැන මේ විදිහට අවබෝධ කරගෙන බලන්න වෙනවා කොහොමද තත්ති. ඒ කරුණ ටිකත් එතකොට ඔන්න ඒක එහෙම නැති වුණාම එතකොට ඒක හොඳ දෙයක්. ඒවා තියෙන බව දැනගන්න එච්චරයි. තාබූතම් පජානාති හා මම මේ හිතන් හිටියට මගේ ළඟ මේවා තියෙනවා කියලා. ඊට පස්සේ විශේෂ භාගය වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ඒක තමයි මේ අපි ඒවා දන්නවද? සති, සද්ධාව ඉන්ද්‍රියක් හැටියට. ඒක මගේ මෝටරයක් හැටියට තියෙන්න ඕන ආධ්‍යාත්ම මාර්ගය. මැෂින් එකක් හැටියට තියෙන්න ඕන. ඒක තමයි වාම වැඩ කරන්නේ. ඉව තම විශේෂ භාගය. ඊළඟ 6 වෙනි එකේදී විශේෂ භාගය කාරණා ආන භාගය පැත්ත අපි අයින් කරමු. දැන් ඒව ගැන කියව ටික. ගෞරව සම්ප්‍රයුක්තව හැසිරෙන්න ඉගෙන ගන්න. සගාර වාග්ය දල්සෝ වික්ක සත්තරි සගාරෝ විහෙරිත සප්පතිස්සු. තථාගතයන් වහන්සේ ගැන අපි පසුගිය දවසේ ඊළඟ සතියේ ඉගෙන ගත්තා මේක මොකද්ද කියලා. මේ සප්පතිස්ස කියලා කිව්වේ රෙස්පෙක්ට්ෆුල් ගෞරවයෙන්, ඒ කියන්නේ සගාරෝ සප්පතිස්සු. ශාස්ත්‍රුන් වහන්සේ ගැන අපි සිදුහත් හමු වෙන්නේ අපි ඉගෙන ගන්නයි. මේ ප්‍රතාපවත් මිනිසයා, ඒ කුමාරයා හැම තිස්සෙම ගැඹුරු මනසකින් යුතු ඒ තරුණයා. ඒ ආරෝහ පරණහ දෙහාති පිට කමනීය මිනිසෙක් අනිවාර්යයි. මොකද අපි දන්නවා රේ බිම්බිසාර රජතුමා ගේ රාජ්‍යයේ පිටපාත යනකොට මුලින්ම මාලිගාවෙන් අත්තල ගිය දවස්වල රටේ ඉතර පුරුෂයෝ එහෙම රජතුමාට කිව්වෙ මෙයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ, කොහේ රජපෞලක් කෙනෙක් තමයි. සාමාන්‍ය තාපසෙක් වෙන්න බෑ. කවුද කියලා නොදැන ඒ වගේ දේවල් අර අපිට පැහැදිලි අද සූත්‍රවල කියන කාරණා තියෙනවා. ඒක පැහැදිලිවම දන්නවා. නමුත් අර වගේ කතා ප්‍රොත්විලින් අපිට තේරෙනවා අර බ්‍රහ්මයි සූත්‍රෙත් අපි ඉගෙන ගත්තා. මොනතරම් ප්‍රතාපවත්, මොනතරම් පුණ්‍යවන්ත මොහුණක්ද පැවැත්මද තියෙන්න තියලා අන්න යාව හමු වෙන්න. ඒ එතකොට අපේ ලොකුකම් ඔක්කොම බහිනු. අපි මේක දන්නවා, මේක දන්නවා, මෙහෙම වෙන්නේ, මෙහෙමයි කියන්නේ ඔක්කොම තථාගතයන් වහන්සේ ඉදිරියේ මම නිකම්ම නිකම් උලම් බහැපු බැලුම් බෝලයක්. කිසි දෙයක් නෑ. ජෙට් ප්ලේන් එකක් ළඟ තියෙන නිකන් අර බඩු ගෙනියන කරත්තයක්. ඒ වගේ තත්ත්වයක් මට තේරෙනවා. ඒ ගෞරවය ඇති වෙනවා. එතකොට එතකොට අපි හොයනවා මොනවද කියලා. දැන් අරයා මෙහෙම කිව්වා මම මෙහෙම අහලා තියෙනවා මේක හරිද වැරදි කියලා හොයනවා නෙවෙයි දැන්. අන්න උන්වහන්සේ මේකද කිව්වා. මට තේරෙනවා මට දැන් දුකක් තියෙනවා. මගේම කම්ම නිසා තමයි දුක තියෙන්නේ. ඒ කියන්නේ කම්ම කියන අතීත කම්ම නෙවෙයි. අදුදී කරන කර්මින්ද දැන් තියෙනවා. මේ පැය කරපු කම්ම නිසා ඊළඟ දුක තියෙනවා නරකනම්. ඒ සංඛාරණෝ සැපතිය. ඒකම තේරුණාම මම බුදුහාමුදුරු ගැන පදා හොයලා බලන්න හදනවා. ඊට පස්සේ ධම්මේ සගාරවෝ විහෙති සප්පති. මේ ධර්ම ගැන, ධර්ම කාරණා ගැන ගෞරවාන්විත බලන ගතියක් තියෙනවා. ඒක හොයලා බලන්න බලන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. තර්ක කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ගැන මේක හරිද කියලා හොයන. එතකොට සමන්තම තේරෙනවා ඒකයි මේ සත්‍ය ආයතනේ සමතමන්නම තේරෙනවා. සමතමන්නම සාක්ෂියක් වෙනවා. සමතමන්නම පැහැදිලිව තේරුම් ගන්නවා මේක මෙහෙමයි කියන්නේ. සුරා කාගේවත් පණ ගැන්මක් ඕනේ නැහැ. කල්යාණ මිත්‍රෝ බාහිර මුදල් කරන පමණයි. ඊට පස්සේ සංඝේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අනුව ගමන් කරමින් එයා ඒ පිළිබඳ ඒකේ සංකේතාත්මකවම නෙවෙයි සත්‍යාබෝධී මාර්ගයට ආර්ය අෂ්ටාංග මාර්ගයට ඒ සම්මා වාචා සම්මා කම්මන් සම්මා ජීවිතේ මාර්ගයට වැටෙනයි. අයගෙන ගෞරවයක් තියෙන්න ඕන. එක වෙල්කම් ඇටිටියුඩ් එකක් තියෙනවා. කයින් රිසෙප්ෂන් එකක් කියවි ඒකයි. මේ සගාරව සප්පතිස්සේ වචන දෙක එකට යන්නේ මොකක්ද? ඒ වගේම තමයි සික්කාය. ඒ අපි ඉගෙන ගත්ත කලින් ශික්ෂාව ගැන මේ මාර්ගයේ පිළිබඳ යම් යන්න ඕන ස්කෙඩියුල් එක කියන්නේ. මේ ටික මම බලන්න මේ ටික මම මේ දැන් ඔය ස්කෝලවල තියෙන අපිට තියෙනවා මේ වැඩසටහන. මෙන්න මේ ටික මේ සත්‍ය දිගෙන ගන්නට ඕනේ. මේ පොත බලන්න රිසර්ච් කරන්න නම් මෙයාගේ මේ පොත කියවන්න ඕනේ. මේකේ මේ පරිච්ඡේද කියන්න ඕනේ. අරය කියලා තියෙන මොකක්ද කියලා හොයන්න ඕනේ. ඒ වගේ තියෙන අපිට දෙනවා හොයන්න ප්‍රොජෙක්ට් එකක් කරනකොට. අන්න ඒ වගේ වති. චතම සික්ඛාය කියලා. මේ දේ මට දුකක් නම් ඒ දෙයට මට සික්ඛාවක් තියෙනවා. ඉන්ද සංවරයේ අඩුකමද නැත්නම් සීලයේ අඩුකමද මං පරුස වචන පාවිච්චි කරනවද මුසාවාද පිසුනා වාචා කියනවද සම්පප්පලාප කියනවද කීය තමන්ම හොයලා බලාගෙන ඒවට යන්න ඕන එකට ගෞරවයක් තියෙනවා. ඒවා අර්කිවියා ෆ්‍රෙන්ඩ්ලි වෙල්කම් එකක් තියෙනවා. ඊළඟට අප්පමාද සගාරෝ විහෙසප් නන්දු වීම කියන එක ගැන ගෞරවාන්විත උනන්දු වීමක් තියෙනවා. මම පිකල් මයින්ඩ් එකක් තියාගෙන ගෑ මම කතා කරන එක්කනටත් එක්කම මේ කියන්නේ. ඒ එතකොට අප්පමාදේ සගාරෝ විහෙරති සම්පති අප්‍රමාදී කියන වචෙන් දන්නවද? මේක ප්‍රොකස්ටිනේෂන් එකක් කරන්නේ නැහැ. පෝස්ට්පෝන් කරන්නේ. අපි කවුරුත් ඔක කරනවා. මේක අද බැරුණාට මං හෙට පටන් ගන්න මේ වැඩ ටික ඉවරලා. දරුවගේ විභාගය වුණාම මම තීසීස් එක කරලි වුණා මම මේක කරනවා. එයා විවාහ කරලි වුණා මම මේක කරනවා. මම මේ සත්‍ය වැඩ වගේක් තියෙනවා මේක වුණාම දැන් ලංකාවට ගිහිල්ලා ආරයක් සම්බලාවට පස්සේ මේක කරනවා. කිච අපි තියෙන excuses එක අපි වගේ පස්සට දාන ගතියක් තියෙනවා. ඒ නැතිකම තමයි අප්‍රමාද කියලා කියන්නේ. ප්‍රමාදය ප්‍රමාද වෙයි ඉන්න එක හරියට මල මෘතයක මරණයකට සමානයි. මල මිනිහක් වගේ තමයි කියලා කියන්නේ. දැන් කවන් දෙයක් නැති සෙජුරක් වගේ කියලා. එතකොට අප්‍රමාදය නිබ්බානගාමිනි පටිපදාවට මුල්ම පියවර වෙනවා. ඒකේ ගැන සගාරෝ විහෙරති සම්පතිස්සෝ. හැබැයි තමන්ට චෝදනා කරනවා නේ අපිට මෙතෙදි තමන්ගේ මිත්‍ර සීලෙ වෙන්න. ඒතර අපමාදේටත් අපි අර ෆ්‍රෙන්ඩ්ලි වෙල්කම් සමාවෙන්න කියන ඉංග්‍රීසි භාෂාවෙන් කියන එක තේරෙන හින්දා වඩාම ගෞරවාන්විත පිළිගැන්මක් තියෙනවා. සම්පතිස්සෝ කියලා කියන රෙස්පෙක්ට් ඒකත් ඒකට අප්‍රමාදී පටිසන්තාන. දැන් පටිසන්තාන කියන්නේ ඉතින් මේ පටිසන්තාන කියලා කියන්නේ තමන් එක්කම ධර්ම මාර්ගයේ ධානයත් එකතු වෙලා ඉතින් මේ වගේ වෙලාවක් කියලා හිතන්න බලන්න. එතකොට කවුරු හරි යමක් කිව්වහම හොඳ දෙයක් කියන්නේ ධර්මානුකූල දෙයක් නම් කියන්නේ ඒක තියෙන්න ඕන පිළිගැනීමක්. කවුද කොහෙන්ද ආවේ කියන එක අවශ්‍ය නැහැ. ඔහු කියන්නේ ධර්ම මාර්ගයට අනුමවතින වීමේ අභිලාෂයෙන් නම් එහෙම නැති අර පාප කළාම කිච්ඡාතු කියනවා නෙවෙයි. පාප ඉච්ඡා නැහැ යාට. එහෙම නැතු කියන බව තේරෙනවා නම් අපි පිළිගන්න ඕනේ. අර එහෙම අරේම අනිත් දෙතිකොත් ධර්මයෙන් කරුණු පෙන්නන උනෙච්චරයි. ඒක අපිට විශේෂ භාග්‍ය වෙනවා. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. දැන් ඊළඟ කරුණත් අතුංගාක් වෙලාට ඉගෙනගත්ත ජාතිමය කතා කරක් තියෙන්නේ. ඒක මම හිතනවා එතනින් මේක මේ විදිහට නතර වෙනවා. නිබ්බේද භාග්‍ය කියන කරුණ කියනවා නම් විනිවිද යන්න නම් ඊළඟට අපි බුදුහාම කියන්නේ තෙන්දි නිබ්බේද භාග්‍ය ධර්ම හැටියට දේශනා කරන ඔය බුද්ධංග සංයුත්තේ නිබ්බේද භාග්‍ය කියලා සූත්‍රයක් වෙනම තියෙනවා. ඒ බුද්ධංග අපි ඉගෙන ගත්තේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමි. ඒ සමහර තන්ත්‍රික නොතේරින් තියෙන නිසා යන්තම් කියන්න තේරුම් ගන්නට ඉගෙනගෙන තියෙන්නේ. ඒ ධර්ම මාර්ගීත තමන් අනුරූපව කරන්ඩාදන හැම දෙයක් විවේකයේ එක්ක මිශ්‍ර කරගෙන කරන්න, විරාගයත් එක්ක එකතු කරගෙන කරන්න, නිරෝධය පැත්තට දැඹුරු වෙමින් කරන්න, අයින් කරන්න ඕන ජාත අයින් කරන්න ඕනේ කියන අදහස තියෙනවා. ඒ සූත්‍රයේ විශේෂ වචන කීපයක් තියෙනවා. විපුලම් මහග්ගතං අප්පමානං අභ්‍යාපඤ්ඤ. ඒ සත්‍ය සම්බුද්ධංගේ විපුල ලෙස කියන විශාල වත් කරගෙන එක කරන එක තැනකට නබුරු කරගෙන නෙවෙයි. ફોකස් එක එක පැත්තකට කරනවාම නෙවෙයි. භාවනා කර්මස්ථානයක් අරගෙන කරනවා කියන විදිහෙම නෙවෙයි කරන්නේ. අර ඔයත්ගෙන ගත්තේ සංඛාර නිමිති කියලා අර සති නිමිති කියලා සමහරට ඔය ඉගෙන ගන්න. අන්න ඒ ඒ සති නිමිත්ත ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒක මහග්ගත වෙන අප්‍රමාණයි අභ්‍යාපච්ච වෙන. ඒ බුද්ධංග හරකටම ඉතාලම කෙටියෙන් කියන්නේ මොනවද? මේ ධර්ම දන්නේ පින්නතුන් වාක්කා ඉන්න කල්යාණ මිත්‍රයෙක්ට තව විස්තර කරන්න. සම්මා සම්බුදු සරණයි අපි සාකච්ඡා කරමු මේ කරුණු කීපයගෙන මේ අදින් අවසන් කරන්න හිටලා මේ සක්කිපපස්. තිරුවන් සරණයි හැම දිනටම. ඇත්තටම සතිපට්ඨානයේ විස්තර කිරීම තේරුම් කිරීම කරනකොට හිතට ආව එකම එක දෙයයි ඇත්තටම බොහොම හොඳට කිව්වා මේවා මේ මම තුළ තියෙනද කියලා බලන්න කියන එක. ඇත්තටම එහෙම කියනකොටම තමයි සමහර දේවල් තියෙනවා නේද කියන එක නිකන් පේන්න ගත්තේ. ඉතින් කල්පනා කරලා බලනකොට ඇත්තටම එක දෙයක් තමයි අතිති භාගය කියන එක. එන ඔබතුමා විස්තර කරනකොට හිතුණා මේ එකතන කැරකැවෙන ගතිය තියෙන්නේ. ඇත්තටම හුඟක් වෙලාවට අපි හුඟක් කල්‍යාණ මිත්‍රයන්ගෙන් තහන ලැබෙනවා මේක. මේ එකතන කරකැවෙන ගතිය තියෙන්නේ මේ දිට්ඨිය නිසාද කියලා. මොකද මේ දෘෂ්ටිය දැන් අර අපේ සිංහල කතාවක් තියෙනවනේ අර හනමිත්‍ය කරකහගෙන ගිය මිනිහරි කතාව. ඒ අපි අපි තියෙනවා කියලා හිතේ අපේ කියන්න ඕනේ මේ මගේ කියලා කිව්වොත් එහෙම මම ගත්තපු මම හිතපු දේම හරි කියලා ඒ ගත්ත දෘෂ්ටිය වෙනස් කිරීමට තියෙන අපහසුකම නිසාම එක තැනක කැරගෙනවද කියන එක වගේ තමයි හිතට ආවේ. මොකද ප්‍රශ්නවලුත් ඒ වගේ අහන්න ලැබෙනවා. හිතලා බැලුවහමත් ඇයි ඉදිරියට යාමක් සිදු නොවෙන්නේ මෙතනින් කියන එකත් ඒ විදිහට හිතට ආවා. ඉතින් කල්‍යාණ මිත්‍රයන්ගෙන් ඒ ගැනත් අදහස් විමසන්න කැමතියි. ඒ වගේ තවත් දැනීලා තියෙනවද එවැනි විදියට කියලා. ඒත් සමගම කල්‍යාණ මිත්‍රෙන්ට කරුණාවෙන් ඉදිරිපත් වෙන්න කියලා කියන්න කැමතියි. මේ වෙලාවේදී ප්‍රශ්නයක් හරි අදහසක් හරි අනිත් හැම දෙනාටම උපකාර වෙන සාකච්ඡාවට යොමු කරන්න කියලා. තෙරුවන් සරණයි. කම්පැනි මිත්‍රිනි මම චිත්‍ර මාත්මී යෝජනා කළා වගේම හරිම හොඳයි. අපිට මට පුළුවන් නම් මාතුලින්ම බලලා මේ කාරණාවන් කතා කරන්න අපි ඒක උත්සාහ කරනවා නම් අර සත්‍යතුමා අපිට පැහැදිලි කළ දෙනකොට ආනභාගයේ ධර්ම පස් ආකාරයකට තියෙන කොටසේදී තථාගතයන් වහන්සේ කෙරෙහි එහෙම නැත්නම් සාස්තුන් වහන්සේ කෙරෙහි ඇති සැකය වෙනි ඒ කොටසත් ඊගාට අර හයවෙනි විදිහට පැහැදිලි කරනකොට අගෞරවය කියන කොටත් ඉතින් මම එකම ආකාරයට ඒ දෙකම ගන්න බැලුවේ ඒක සම්බන්ධයක් තියෙනවා පේනවා. ඇත්තටම මේ අපි කවුරුත් පිළිගන්න කියන්නේ මම අපි සමායන මම කියලාම කතා කරනවා. අපි මම ගැනම තමන් ගැනම අපි බල කතා කරනවා. මට හිතෙනවා මම කියන්න කැමති නැහැ මනු සත්තුන් වහන්සේ කිරේ නම් මගේ ශ්‍රද්ධාවේ අඩුවක් තියෙනවා කිසිම සැකයක් තියෙනවා කියලා නෑ. ඒක නම් හරි කියලා තැන ඉඳන් තමයි පටන් ගන්නෙ. සත්තුන් වහන්සේ කිරේ මගේ ගෞරවයේ මද බවක් නම් නැහැ කියන තැන ඉඳන් තමයි මනස වැඩ කරන්නේ. නමුත් ඇත්තටම ඒක එහෙමද කියලා තමයි මමම බලනකොට මට පෙනිලා තියෙනවා යම් අවස්ථාවල ඒක එහෙම නෙමෙයි කියලා. සත්තුන් වහන්සේ ගැනත් ඒ තිබිය යුතු ආකාරයට මේ තථාගත ධර්මය අවබෝධ කරගත යුතු මට්ටමට තිබිය යුතු ගෞරවේ මා සිත තුළ දිනු වෙලා නැහැ කියන දේ. ඒ වගේම මේ විචිකිච්ඡාව කුස කියන දේ ගැන කියන්න අමාරුයි මට. මොකද ඒ ධර්මය පිළිබඳ මට එහෙම නෙවෙයි කියලා කියනට වඩා අර ගෞරවේ පිළිබඳ කියනවා නම් එහෙම යන්තම් දැනෙලා තියෙනවා. මම කැමතියි කල්‍යාණ මිත්‍රගුණ දැනගන්න. එහෙම මම හිතනවා එහෙම තම තමන්ට අපිට බලන්න හැකියාවක් වර්ධනය වෙනවා නම් ඒක හොඳ දෙයක් කියලා. මේ එහෙම අත්දැකීම් තියෙනවද? එහෙම දැකලා තියෙනවද? මේ දැන් අපි කොටස් වශයෙන් යමු. මම හිතන්නේ ඒක ඉතා කෙටි කාලයක් අරගෙන ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව කතා කරොත් විචිකිච්ඡාව එහෙම ඇති වෙලා තියෙනවද? කුපස ගෞරවය නැතිකම එහෙම දැනෙලා තියෙනවද? එහෙම තියෙන ඒ වගේම අවස්ථාවක් කිව්වොත් හොඳයි අපිටත් බලන්න උපකාරයක් වෙයි අපි තුලින්. කල්‍යාණ මිත්‍රෙනි මම ගෞරවයෙන් සේන මහත්මයට වෙන්න තෙරුවන් සරණයි. ඔව් අපි බුදුහාමුදුරුවෝ ගැන ඇත්ත වශයෙන්ම ගෞරවයක් තියෙනවා. අපි කාගෙත් තියෙනවා අපි වදිනවා එව ගන්නවා. ඒක මට පේන්නේ මගේ ළඟ තියෙන නම් පිටින් කරන දෙයක්. පිටින් පිට ඔපයක් තමයි මේ වඳින්නේ කරලා මල් පූජ කරන එක පහන් පත්තු කරන එක එලෙන් පන්සලකට ගියත් කරනවා. අපි කොහෙතැන් වලට ගියත් ඒක කරනවා. දැන් මමත් ඒක කරනවා. දැන් මගේ තියෙන්නේ මට තේරෙන විදිහට ඒක මේ පිට පොත්තක් පිටින් මම හදනවා මේක ගෞරවය කියලා පෙන්නන්න. නමුත් අත වශයෙන්ම මගේ සිත දිහා බලනකොට දැන් බුදුහාමුදුරුවන්ට ගෞරවය නම් මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට මම එකග වෙන්න ඕනේ. නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ප්‍රධානම දේ තමයි ලෝභ දේශ නැතුව ඉන්න කියන එක. ඉතින් මගේ ඇති වෙනවා ලෝභය. නැති වුණාම ඒක මට කන්ට්‍රෝල් කරන්න බෑ. ද්වේෂයත් ඇති වෙනවා. ඒකත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් මේක මේ දෙක ඇති වෙන්නේ බුදුහාමුදුරුවෝ මං කොයිතරම් වැන්දක් දැන් ඒ ගෞරවය තිබුණත් මගේ අර මගේ හිත ඇතුලේ තියෙන ශක්තියක් මේ බුදුහාමුදුරුවන් නොසලකා හරිනවා. මේ මගේ ළඟ තියෙන මේ ශක්තිය තමයි මේ නොසලකා හරින්නේ. ඉතින් ඒ දිහා බලාගෙන ඉඳලා මේක මෙන්න මෙතනදී මගේ බුදුහාමුදුරන්ට සැලකුවේ නැහැ කියන එක කරගන්න පුළුවන් වුණොත් එතනදී මේකෙන් බේරෙන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්මයෝ. ඒ විදිහට අපි අවස්ථා ගමු කල්යනා මිත්‍රෙන් තම තමන් දිහා බලලා කතා කරන්න, තමන් ගැනම කතා කරන්න, තමන්ට එතකොට අදින් පටන් අරගෙන ඉදිරියට බලන්න උපකාරයක් වෙයි. ඒක සමාලලට ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි සැකය එහෙම දුන අවස්ථාවන් ගැන. ප්‍රීති මහත්මයා තෙරුවන් සරණයි. දරුවත් මාතය සත්‍යජිත් කුමාර් තෙරුවන් සරණයි. ඔබතුමා ඉතාම වැදගත් කරුණු රාශියක් අද කියලා දුන්නා. තථාගතයන් වහන්සේ පිළිබඳව මගේ ඉතා විශාල ගෞරවයක් තියෙනවා. සේන මහත්මයා කිව්ව ආකාරයට එතුමා අපට දේශනා කර තියෙන්නේ එතුමා දැකීමට ධර්මය දැකිය යුතුයි කියන එකයි. ධර්මය දැකීමට මම ආධුනිකයෙක් වශයෙන් ගොඩක් ධර්ම දේශනාවලට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවා. ඒ වගේම සත්‍යදිතුමා කියා දුන්නා මේ පටිසන්ධිකාරී ධර්මානුදේව පිළිගැනීම. එතනදී තමයි මට පොඩි ප්‍රශ්නයක් නැගෙන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමේදී නොඑක් දේශකයන් වහන්සේලාට නොඑක් සාකච්ඡාවට සහභාගී වුණ අවස්ථාවලදී විවිධ ආකාරයේ අර්ථ නිරූපණයන් දැකීමට ලැබෙනවා. සමහර විට ඒවා පරස්පර විරෝධී බවක් පෙන්눔 කරනවා. ඒ අවස්ථාවේදී අර අපි ඒ කියන්නේ දැන් පාලි සම්බන්ධ වුණත් ඒ තරම් අවබෝධයක් නැති නිසා ගොඩක් විට ඒ වගේ ධර්ම දේශනාවල්දී සාකච්ඡාවල්දී ඒ අනුව තමයි කරුණු අපි තේරුම් කරගන්න බලන්නේ. ඒ අනුව තමයි මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ ධර්මානුදේව පිළිගැනීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු. ඒක තමයි මට තියෙන ප්‍රධානම ප්‍රශ්නය කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රීති මහත්මයා. අවසත්‍යතුමා දෙමුණෙන් පස්සේ එතුමායි කොටස දෙකතු කළ අපිට කියලා දෙයි. මේ මේක දිහාම මම දෙකතු කරගෙන තවත් කල්යනා මිත්‍රයෙකුට යොමු වෙනනම් මේ අර පස් ආකාරයකට කියන තැන මල සබ්‍රම වරුන් කෙරෙහි කිපීම නසුදුසුසිත ඇති බව ගැන එහෙම කියුණා. ඒකත් හානි භාග්‍ය ධර්මයක් කියලා. ඒ සබ්‍රම වරුන් කියලා තෙන්දි අදහස් කරේ අර ඔබතුමා කියපු ධර්ම දේශනා කරන පිරිස අපි එතෙන්ට යොදාගත්තොත් එහෙම මට හිතු මට පුද්ගලිකව හිතුණා සත්‍යතුම මේ අත් නිවැරදි කියන්න මට පුද්ගලිකව හිතුණා අපි මේ අපේ කන්ති එහෙම නැත්නම් ඉවසීම වඩලා තිනව නම් ඒ අපිට බොහෝ දේවල් අහන්න ලැබෙයි. මේ පිට ඉන්න අය මේ බාහිර ඉන්න අයගෙන් බොහෝ ධර්ම දේශනා හරි යම් යම් විදිහට දේවල් කියවේ. ඒ ඔක්කොම ඉවසන්න පුළුවන් නම් අපිට ඉවසලා තමයි මේ ගැන කිපෙන්නේ නැතුව තමන් දික්කේට වෙලා මෙයා හරි මෙයා වැරදි කියලා ගැටෙන්නේ නැතුව තමන්ට මේක තේරුමක් ඇති වෙනකන් තමාතුලිම දකිමින් යන්න හැදුවොත් හොඳයිද කියලා මේ දැන් මේ වෙනකොට මං ඉන්නේ එතන හිතාගෙන. මොකද ඔය ඔබතුමා කියන කතාව පොදු ප්‍රශ්නයක්. එදා මේ දතුරු තිබිච්ච පොදු ප්‍රශ්නයක්. ඒකෙන් ඉඳ හැමදාම ওই ප්‍රශ්නේ තිබුණා. අපිටත් එදත් තිබුණා, අදත් තිබුණා. දැන් අද මට හිතෙනවා මේක ඉවරයක් නෑ. ඒ වෙන අය වෙන දේවල් කිවිමේ ඉවරයක් නෑ. ඒක තියෙනවාමයි. වෙන වෙන දේශක වෙන වෙන දේවල් කියන එක අදත් කරේ හිතත් කරේ. ඔකත් එක්ක හැපි හැපි කියන ගියොත් ඉවරයක් නැති නිසා ඒක හේතු විචාවේ ඒ ඔක්කොම තමන් කැමති අහලා ඉවසගෙන ඉවසීමෙන් කාන්තියෙන් ඉන්නවා. තමන් තමා තුලින් දකින්න දවසකට මේක තේරීගෙන යාවි කියලා මම එතනක ඉන්නවා. ඉතින් වැරදි ඇති මම නිවදි කරලා ඊපස්සේ අනෙක් කල්යාණ මිත්‍රයන් සත්‍යතුමා ඇතුළු චිත්‍ර මහත්මිය මම ඔබතුමිට බාර දෙන්නම් අර ඔබතුමිට මම මේ ඔබතුමිට කෝඩිනේට් කරන්න කිව්වා මම බාර ගත්තේ මේ කොටස අපි එක කොටස ගේමු ටිකක් කියලා පෙන්වන්න ගන්න අපි අනිත් අයට අවස්ථාව දෙමු චිත්‍ර මහත්මිය තිරුවන් සරණයි ඇත්තටම මේ ඔබතුම කතා කරනකොට අර සත්‍යව ගැන මේ විදිය අදහස් කීපයක් හිතට ආවා ඇත්තටම අපි සත්‍යව ගැන කතා කරනොත් දැන් Taman ගැන හිතලනියත් කතා කරන්නේ මේ ශ්‍රද්ධාවත් අඩු වැඩි වී තියෙන වෙලාවල් තියෙනවා කියන එක ඇත්තටම ඒව දැන් නම් ගොඩාක් අඩු වෙලා තියෙනවා මට හිතෙන්නේ ඒකට හේතු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය යම් කිසි විදියකින් අපිට දකින්න පුළුවන් වෙනකොට හැකිවන තරමේ හැටියට සද්දාවත් වැඩි වෙනවා කියලා. මේ විදිහට මේ දකිනකොට මම හිතන්නේ සද්දාවෙත් වැඩිවීමක් සිද්ධ වෙනවා. අර මුලදී තිබුණ අර කිහිල්ල මලක් පූජා කරලා යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරන කාලේ තිබුණු රක්ෂාද්දාවට වැඩිය යම් කිසි විදිහකින් මේ කියපු දේවල් දැකීමේ හැකියාව ටිකක් හරි ඇති වෙනකොට මේ ශ්‍රද්ධාවේ වැඩිවීම ඒ සමගම වැඩි වෙන බව තමයි තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේ විදිහ අදහසක් ආවා හිතට මම හිතන්නේ කල්යාණ මිත්‍රයෙක් ගැන අදහස් දක්වයි කියලා. දැන් සත්‍යජිතම අපිට කිව්ව මේ ප්‍රබාස්තර ගතිය හිතේ නැති වෙනවා නම් ඒ මොහොතේ දකින්න පුළුවන් නම් කියලා. ඉතින් යම් කිසි විදිහකින් අපි ඇත්තටම ශ්‍රද්ධාව කියන එක ගත්තත් මොකද තථාගත දේශනාවේ හැටියට නිට්ටය වූ කිසිවක්ම නැහැ. නිට්ටය කියන්නේ කිසිම දෙයක් නැහැ. හැමදේම අනිත්‍ය නම් අපිට මේ ශ්‍රද්ධාව නිට්ටය වේවි කියලා යම් කිසි විදිහක අපේ හිතේ දෘෂ්ටියක් පවතිනවා නම් අපිට ඒක හිතේ ප්‍රබාස්තර භාවයක කරදරයක් නේද කියන එක වගේ අදහසක් හිතට ආවා. ඉතින් ඒ ගැනත් කල්‍යාණ මිත්‍රෙන් දැනගන්න කැමතියි. ඔව් හොඳයි. තුමත් ඒ ගැන පැහැදිලි කරයි කියලා හිතනවා. තිරුවන් සරණයි චිත්‍ර මහත්මිය. ඔබ බොම්පින්. ඔව්. හොඳයි අපි මේ පත්මිසි මහත්මයාට යොමු වෙලා ඊපස් නැවත සත්‍යත්වයට යොමු වෙමු. ඉල්ගවටි දැනික් කල්‍යාණ මිත්‍රෙන් ටිකට යොමු. මේ පත්මිසි මහත්මයා ඔබතුමාට වෙලනවා. ඒ මට හිතනවා චිත්‍ර මහත්මිය කියපු දෙයටත් යමක් එකතු ගන්න කියන්නේ මම ගන්න විදිය හොඳේ මේ අර කල්‍යාණ මිත්‍ර හැටියට මම ගන්න විදිය තියෙන සත්‍යත්වම අපි ඇතුළු අනිත් අය අපි නිවැරදි කරන්න මේ මට හිතනවා මේ වෙලාවේ ඒ කියන්නේ මේ මේ මේ පරිපලවල් කීපේ නැගි දැන් අපි මම මගේ හිතට ආපු දේ මම කියන්නේ අපි මේක උඩින් උඩ පරිපලවල් ගොඩක් නැගලා පරිපලවල් 1000ක් විතර නැගලා යන තියෙන උඩ කන්දක් නම් මේ පරිපලවල් මුල තියෙන හරිය නගින මම මට ඔය මේ හරි ශ්‍රද්ධාවක් හරි වීරියක් හරි ධෛර්යයක් ඕන වෙනවා. ඉතින් ඒක වැටෙනකොට ඒක අඩු වැඩි වෙනකොට ඒක දැනගෙන ඒක නැවත නැවත ඇති කරගෙනම යන්න සිද්ධ වෙනවා. ඒ වගේම මට සියලු දේම අනිත්‍ය ලෝකේ සද්දාව දන්තය කියන බව ඇත්ත. නමුත් ඒවා බොහෝ වෙයි කියලා ඒ දේවල් වැඩිපුර excuse එකක් කරගන්නේ නැතුව ඒවා ඒක හොඳයි කියලා මට හිතෙනවා. මොකද අර තමන් අපි ඉතින් මම තේරුම් අරන් ඉන්නවා මම තුස්මට තව යන්න තව ගොඩක් දුර තියෙනවා කියලා මේ සත්‍ය තථාගත වහන්සේ දේශිත සත්‍යය ආකාරයටම අවබෝධ කරගන්න නම් කියන තැන. ඒ නිසා අනිත් කල්යාණ මිත්‍රන්ටත් ඒ උනන්දු උත්සාහ වීර්ය මේතනින් කල්යාණ මිත්‍රගෙන අපි සෑම මට උඩ දාන්න නිසා අවශ්‍ය පරිසරයක ඉන්න නිසා ඒක වැඩි වෙන්න නම් තව තවත් ඒ ඔස්සේම කතා වෙන්න ඕන කියලා මට හිතුණා. පස්සේ ස්වාමීන් වහන්සේ ඔබතුමාට යොමු වෙනවා අපි සත්‍යත් උඩ යොමු වෙනවා. පද්මසි මහත්මයා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මයික්‍රෝෆෝන් එකට පුළුවන්තරම් ළඟට එලා කතා ගන්න. හඬ අඩුවෙන් එනකොට අමාරු. තථාගතයන් වහන්සේගේ දිසුමි දහම ගැන යම් යම් ආකාරයෙන් තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවල් එනකොට තමන්ටම ඒවා කර්ණු ඇත්ත නේද කියලා වැටෙනකොට මේ තථාගතයන් වහන්සේ ගැන මේ තථාගතයන් වහන්සේ මොන තරම් කරුණාවකින් සත්‍යයට අපිට මේ දහම පෙන්නලා දුන්නද කියලා අනිත් වෙලාවට ජනිත වෙන ඒ හැඟීම හැම මොහොතෙම ඒ ආකාරයෙන්ම පවත් ගන්න බෑ. නමුත් ඒ ඇත්තටම ඒ වන් වෙලාවකදී මතුවෙන ඒ හැඟීම අපිට විස්තර කරන්න වචන නැහැ. අනේ ඒක පවත් ගන්න තරම් දිගින් දිගටම අපේට හැකියාවක් තියෙනවා නම් අපිට මේ එක තැන කරගෙනවා කියන වචනෙට ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට පවත් ගන්න හැකියාවක් නැතිකම තමයි හේතුව මොකක් හරි කියලා හොයාගන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් මේ කාරණාවත් එක්ක ගැළපීලා යෙදිලා අඛණ්ඩව යෙදෙන්නේ නැතිකම තමයි මෙතනදී දකින්නේ. මේක බාහිර පොඩි කාරණිකුත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. අචිත්‍රණෝනාගේ අදින් කියුණානේ මේ නිත්‍ය දේව ධර්ම නැති පිටිය. නමුත් තථාගතයන් වහන්සේ නිත්‍ය ධර්ම දෙකක් කියලා තියෙනවා. මොකද මේ නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන අයට අපාය නියතයි කියන කාරණේ. එතකොට අනිත් පැත්තෙන් මේ මාර්ගඵල කියන ඒවට ඉලඹි අයට නිවන නිත්‍යයි කියලා මේ එහෙම නිත්‍ය ධර්ම දෙකක් තියෙනවා. අපි මේ කාරණා දෙක මේ කිසිම අහිතකින් නෙවෙයි කියන්නේ. මේ කාරණා දෙකත් අපේ මනසේ රැඳෙනවා නම් අපිට හැමතිස්සම ධෛර්යයක් වීර්යයක් ගොඩනගා ගන්න හේතුවක් නිසා ඒක මතක් තියාගන්න ඕනේ. තිරුවන් සරණයි. අපි අනිත් කල්‍යාණ මිත්‍රන්ටත් යොමු වෙලා අදහස් විමසනක හොඳයි කියලා හිතන චාන්දර මහත්තයා ඔබතුමාත් පුලන්දා පිටසමග එකතු වෙන්න තිරුවන් සරණයි. අසීරු දිනාටම තිරුවන් සරණයි. මම බොහොම ශ්‍රාවදානව අසාගෙන සිටියා. එතකොට මම නම් ඇම්බලෙන් බලන්නේ මේ කරුණු මාතුල තියනවාද. මම දැන් කොතනද ඉන්නේ? බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේ කිව්ව විදිහට කිව්වදේ කරනාද? එහෙනම් මම මාතුල සම්මා දිට්ඨිය තියෙනවා, සම්මා වාචා තියෙනවා, සම්මා සංකප්පද, මානිරල් කර්මාන්තයද කරන්නේ, මම බුරුද කියන්නේ, මම ඇත්තද කියන්නේ, මේ විදිහට හැම්බිලේ මම මට ගලප ගන්න. එතකොට සමහර ලාවට මෙහෙම නිවන කියලා දෙයක් තියෙනවද? නැත්නම් මෙහෙම රහත් වෙන්න පුළුවන්ද? ඒ වගේ දේවල් ගැන සැක හිතෙනවා. එතකොට ඉතින් මම තථාගතයන් වහන්සේ කෙරේ කියන ශ්‍රද්ධාව මම කිව්වරි අප පිළිගන්න ඕනේ කියලා මම හිතට ඒක ආවා පිළිගන්නවා. ඒ වගේම මම බොහොම කායිකව දුක් විඳලා තියෙනවා. කායික වේදනාව මම බොහොම මට කියන්න වචනෙන් බැරි තරම්. මේ වෙලාවේදී හිත මට හිතට වේදනාවක් නැතුව ඉන්න පුළුවන් වුණේ මේ ධර්මය අහලා. මේ වෙලාවේදී මම මට කඳුළු වැටුන්නේ නැති අවස්ථාවක් නැහැ. මම ඇඳවට ඉඳලා මම හිතනවා මෙච්චර කායික වේදනාවක් තිබ්බත් මට මානසිකව කිසිම වේදනාවක් නැහැ. මේ විදිහට මට ඉන්න පුළුවන් වුණේ මේ සදාගතයන් වහන්සේ කිව්ව ධර්මය අහලා නේද කියලා. ඒ වෙලාවට මට කඳුළු ආපු නැති දවසක් නැහැ. ඒ විදිහට තමයි මම සදාගතයන් වහන්සේ කෙරෙහි මගේ ශ්‍රද්ධාව තියෙන්නේ. ඒ වෙනසක් තිරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. මම හිතනවා අවශ්‍ය සත්‍යත්වයට යොමු වෙන අවස්ථාව කියලා. සත්‍යත්වයන් සම්මා සම්බුදු සරණයි. ගෝපින් මොහොම්පින් මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාඳු ගැන කතා කරන ප්‍රති බුදුහාරෝගේ උසස් භාවයේ අතීතේවත් අනාගතේවත් බුදුරෙක් නිසා වෙන කවුරුත් මෙහෙම නැහැ වෙන්නේ නැහැ කියලා කියනකොට සාරිකා මොනවද දැනගෙද්ද සාරිපුත්තු කියන කට්ටිය දන්නේ මේ බොහොම ඩිංගයි. සාරිපුත්තාඳුරු වගේ ධම්මසේනාපති වහන්සේ අග්ගශ්‍රාවක ප්‍රඥාවෙන් අගතෙන්පත් උන්වහන්සේත් එහෙම කියනකොට තේරෙන්නේ නැත්. ගාරු පොට්ටක් නතර කරනවා නම් ආහා සාරිපුත්තු මොනවද දැනගෙන කතා කරන්නේ කියලා. අපට කියන අහන්න දෙයක් නැහැ. ඒ ලොකු අයියා එහෙම කිව්වා නම්. එතකොට ඒ නිසා දැන් අර ඔය සද්ධානුසාරි ධම්මානුසාරි කාය සක්ක දිට්ඨි පත්‍ය වගෙන කියනකොට ඒ ඇත්තෝ මේ සත්‍ය අවබෝධී මාර්ගයට මෙතේ හපැත්තට යනවා කියලා උදාහරණ දෙන්නේ අන්තිමේදී හොඳ වචන දෙකක් කිව්වා. සමහර තන් ඉන්නවා සද්ධා මත්තම් ප්‍රේම මත්තම් තථාගතයන් වහන්සේ ගැන ඇදහිලි මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා. ඒ ටික තියෙනවා නම් ඒකත් දිනුවක් කියලා. ඔය අපට සමහර තියෙන ඒ සද්ධා මාත්‍ර ප්‍රේම මාත්‍ර වෙන්න පුළුවන්. ඒක තියාගන්න ඕනේ. සද්ධාති තථාගතස්ස බෝධින් ඒක තමයි සද්ධා වෙන්නේ. එතකොට නාස සම්‍යක් සම්බුද්ධයි. ඒ තමන් තමන් තේරුම් අරගන්නවා. ඩිංගෙදි එහෙම වෙන්නේ පංච උපාදානස්කන්ධේ තේරුම් ගත්තාම. මේක සත්‍යයේ ආත්මීය භවක් ඇතුව යමක් යනවා නෙවෙයි. අර අපි ඉගෙන ගන්නකොට අර බොහොම ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් අපි කියලා ඒ අපිට ආපු වචන තේරුම් වහන්සේලාගේ. වහන්සේලාට ගෞරවයෙන් අපි ඒවා සිහිපත් කරගන්න ඕන. මං එකේ හරියට වචන සමහර දාන්නේ නැ කියනවා කලින් නොතිබී හටගත්ත අතකින් නැති වෙලා යනවා කියලා. ඔය ඇත්තෝ ඒ වචන සෙට් එක මට වඩා හොඳට දන්නවා කියන්න. ඒ තත්ත්වය දැනගත්තා මේ පැවැත්ම මේ වර්තමාන තත්ත්වයේ මොහොතේ තියෙන දෙයක් පමණයි. හේතුම් පටිච්ච ඒක ඇතිවිවි ඇතිවිවි යනවා කියලා. ඒ තේරුම් ගත්තාම අනිත් ඔක්කොම ජාති. අර ඒ උන්වහන්සේලාගෙම ශිෂ්‍ය සමහර භික්ෂුන් වහන්සේ නමක් කිව්වා අර කැඩපත දිහා බලලා අපි හැඩ කරන් තමන් කියලා. කණ්ණාඩියේ පෙන්නේ කන නෙවෙයි කැඩපතේ පෙන්නේ කන නෙවෙයි කියලා. ඒ වගේ මේ හැමතිස්සෙම මේ තුල සිද්ධ වෙනවා කියලා දැක්ක ගමන්ම සමහර අර ස්ථිරවර මිනිසෙලෙන් සද්ධාවෙන් ඒකට බුදුහාමුදුරගෙන හිතේ හිතා ඉන්නේ නැහැ සමහරට. සමහරට ඉස්සර වගේ මල් පූජා කරන්නේ නැති වෙනවා. නමුත් අර බුද්ධ භාවයේ පිළිබඳය තිරණෙක මගනිට මොකද තමනුත් ගන්නවා දිව ගාලා බලලා තියෙන මේක තමයි හරි කියලා. එතකොට දැන් මේ ලෝකේ අපි මේ කාලේ හුඟක් දේ දන්නවනේ එක එක දර්ශන. ඒවා ඊට පස්සේ නිකන් ඇඟට දාන්න තියෙන මේ ආදිච්ච බොරිච්ච විතරයි ඊට පස්සේ. ලස්සන කරන්න තියෙනවා. ගෙදර ලස්සන කරන් තැන් තැන් වල කිව්වා ඉල්ලනවා. ගෙදර වහලිය අන්ත ඔක්කොම හරියට තියෙනවා දැන්. හැම අවශ්‍ය ජාති අනිත් ඒවා මෙන් ලස්සන කරන් ගන්න පාපෘෂ වගේ ජාති. පලස වගේ ජාති. ඒ වගේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තමනුත් දිව ගාල බලලා බැලුව ගමම්ම පංච උපාදාන ඛණ්ඩේ උපාදාන කරගත් තැනම දුකක් තියෙනවා. ඒ දුකට හේතුව මෙන්න මේකයි කියලා තේරුම් ගමම්ම ඇති වෙනවා මේ උන්නාතික මාර්ගය ගැන. ඒතර ධර්මය ගැනත් ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධහති. අර දැන් අර කන්දුලක් වැටෙන්නේ නැහැ කියලා කිව්ව එක ඒක හොඳයි. ඒක තමයි තථාගතයන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ශ්‍රද්ධාව යුක්ත වෙලා තියෙනවා. හදවත යුක්ත ශ්‍රද්ධා මත පේම් මත මුද්දටම තියෙනවා. ඊළඟට අපි අමතක කරන්නට හොඳ නැහැ. අර අචින්තේසා නචින්තේතබ්බතිව. හිතන්ට බෑ. හිත හිතයින් තත්පයි. හිතුවොත් එම මාදේ කොටස්කාරී බවටපත් වෙන බුද්ධ විෂයෝ. ඒ නිසා තමයි ඒකුණාංශයේ විශේෂ තේරුම් ගන්න බැරි නිසා තමයි අපි ඊට පස්සේ කිව්වේ සාරා සංකේ කල්පලක්ෂ පිරිම් පිරුවා මේ පිරුම් පිරුවා කියලා. අපි ඊට පස්සේ ඒව උමාදී දැක්කන් ඉතරම් විශ්වාස කරන්න බැ කොහොමද සිදුවා කොහොමද සිද්ධාර්ථ කොහොමද මේ මහ බෝසත් මේක කරේ කියලා. ඒ නිසා එතරම්ම අචින්තියයි. අචින්තිය කියලා හිතන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. බුද්ධානුස්සති වඩන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒක මේ පුංචි මනස රාග දෝෂ මොහ පිරිච්ච මනසට අහු වෙන්නේ නැහැ. දැන් හබල් ටෙලස්කෝප් එකෙන් බලන්න පුළුවන් ගැලැක්සිස් යුනිවර්සස් මේ සිස්ටම් ටික මට මේ මං වතුර බොන වීදුර දොරම ජීවන පොදු වීදුර අරගෙන ඒක අස්සෙන් බැලුවා කියලා මට පේන්නේ නැත්තම් මගේ ගෙදර තියෙන පුංචි ටෙලස්කෝප් එකේ කුරුල්ලෝ බලන්න තියෙන ටෙලස්කෝප් එකෙන් බලන්න බෑ. ඒ වගේ නිසා මගේ මනස මෙතන තියෙන දේ තමයි මේ හුස්මත් එක්ක මේ රූපයත් එක්ක මේ සංඥාවත් එක්ක මේ සංඛාරයත් මේ විඥානයත් එක්ක මේ වින්දනත් එක්ක ඒකී ඇති වෙන නැති වෙන ස්වභාවය බලනකොට දැන් මේ අපි අහලා මේ ඉතින් කොච්චර මේ ධර්ම සාකච්ඡාම් කරන කොච්චර සූත්‍ර කතා කරන කොච්චර එක එක්කෙනාක් දේශනා අහනවා තාම ඒකේ හොඩුවාවකත් අහවෙලා නැත්නම් කොහොමද ඒ සිද්ධාත් බව ඒ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධයන් වහන්සේ එකක් කර මේක කියන්නේ මෙන්න මේ මනස මෙම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඊට පස්සේ කාම ඒකේ පළවෙනි ජහන මෙන්න මේ ටික තියෙනවා එහෙම කියන්න මොන තරම් කම්පියුටරෙන් ඒ වෙලාවේ මේ ටයිප් කරාද නේ මොන තරම් සතිමත් භාවයකින් එකින් එකට කියන්න පුළුවන් අර උන්වහන්සේගේ මනස පුරිමස්මින් ඒව සමාධි නිමිත්තේ චිත්තං සාන්තපේ කුච්චර කතා කළා ඇති වෙන හැම වේදනාවක්ම හැම සංඥාවක්ම සතිමත් වෙන්නේ නමුත් පුරිම සමාධි නිමිත්තේ කලින් මොකක් හරි සමාධි නිමිත්තක් තියෙනවා කුච්චර කතා කළා කුච්චර බණ කිව්වා අර කියන්න අතුරුදහන් ඇති නිසා ඒ එන තැන දන්නවා ඒක ඉතින් බුද්ධ ඥානයි ඒ නිසා තමයි අපි වල වෙනම බුද්ධ ඥාන කියලා තියෙන්නේ 73ක් කියලා තියෙනවා 120ක් කියලා ඒ වගේ හදලා තියෙන එකයි ඒතර අපිට අර අචින්තයයි කිවි එක මේක හිතන්න බෑ නමුත් හිතන්න පුළුවන් දේ තමයි තමන් දැනගන්නේ ඊ පංච උපාදානක දැක්ක ගමන්ම තේන බුදුහම අනේ පුදුම භාග්‍යයක් ආයේ මේ පුංචි මේ බ්ලූ ප්ලැනට් එකේ ආයේ ඉන්නේ ළඟදී වෙන ලෝක ධාතුල ඉන්න පුළුවන් සා බුදුවර එක ඒ කිස්සා ලෝක ධාතුය න ඒ සම්මා සම්බුදුවරේ ද මේ පෙරපස්නෝ ඉපදෙන්නේ නැති කියලා අනිත් ලෝක ධාතුල ඉන්නේ නැති එතකොට ඊළඟට අර කල්යාණ මිත්‍රයේ කිප්ප විදිය තමයි දැන් අපි තැන් තැන් වලින් අහලා තියෙනවා ඒවත් එක එක්කෙනා දැකපු හැටි අර කතාවක් තියෙන අර 6යි 9යි 6 ඉලක්කම ලියලා එක්කෙනෙක් අනිත් පැත්තෙන් ඉඳන් කියන මේක 9යි මෙයා 6යි කියනවා කියලා ඒ වගේ වෙන්නේ නිසා තම ධර්මය දැනගන්න ඕන නිසා තම අපි සූත්‍රයක්ම අරගෙන ඒකෙන් විස්තර කරන්නේ එක සූත්‍රයක් අරගෙන විස්තර කරාම තවදංග තව විදිහකට තියෙනවා නේද නමුත් ඒ තමන් ඊට පසු කහ ගන්න අපි එකම මේක ප්‍රතික්ෂේප කරන් තත්ත්වෙ පිළිගන්නත් බැහැ කියලා හැබැයි අගෞරවයෙන් ඉන්නවා නෙවෙයි ධර්මයේ ඒ නිසා තමයි ධර්ම සූත්‍ර කරගෙන කියන්නේ මෙන්න මේ සූත්‍රය මෙහෙම කියලා තියෙනවා. සූත්‍ර ධර්ම. එතකොට අරයා කිව්වා කියලා අර මහා ප්‍රදේශ අපිට මතකනේ. අර විහාරයේ කෙනා කිව්වා අර මහතෙරුන් වහන්සේ කිව්වා ඒ මහා විශාල ගෝල පිරිසක් ඉන්නේ කියලා කිව්වා. එහෙම නැත්නම් මේ අග්ගමහා පඬිතුගේ පාදී දුන්නේ කෙනෙක් කිව්වා ඒව කතා නෙවෙයි දැන් අර කාලාම වැසියන් කී බුදුහාන්ට ඒ විදිහට ඒ නිසා අපි ඒක හැමතිස්සෙම මතක තියෙන්න ඕන මේ නොදන්නා දෙයක් තමයි කර්තව්‍ය බුද්ධ භාවය. ඒතොර ශ්‍රද්ධාව කියන්නේ අචින්තය වූ බුදුහාඳුරෝ ගැන හිත හිතා ශ්‍රද්ධාව ඇති කරන්න හදනවානේ. අර සෝතාපන්න වෙනවා කියනකොට ඒකේ සම්පූර්ණ අර අවිච්ඡ ප්‍රසාදය තියෙනවා කියන්නේ ඒක ආයේ තව කෙනෙකුට ඒකේ හොල්ලන්න බෑ. මහා බ්‍රහ්මී කියවිල කිව්වා දැන් ඊට වඩා මෙහෙම නෑ මම බුදුහා දැකලා තියෙනවා. එහෙම වෙන්නේ නෑ ඊට පස්සේ. සෝ සංස්කෘතික මෙරිගෝ රවුන්ඩ් එකෙන් බහැල යන්න වෙනවා. ආගමික මෙරිගෝ රවුන්ඩ් එකෙන් බහැල යන්න වෙනවා. ඒක බොහොම තේකේ මෙරිගෝ රවුන්ඩ් එකේ පොඩි කාලේ යන්න ඇතිනේ තෝට ඒක තියෙනවා පැද්දි පැද්දි යනකොට උස් පාත් යනකොට ඒක මිහිරා. කල් නතර වෙනකොට කැමතිත් නැහැ. අන්න ඒ වගේ තමයි තාම අපි ඉන්නේ. ඒ වගේ බෙන්ටිද තියෙනවා. ඒ නිසා ඒකෙන් බහැලා පොට්ටක් යන්නත් පුළුවන් නම් හොඳයි. ධම්ම මාර්ගයේ අනුරූපින හැබැයි ඒකින් කියන්නේ අරක නරකයි කියන එක නෙවෙයි කියන්නේ. මේ පුළුවන් කරන් බුදුහාම එකයි කියන්නේ මේ විශේෂ භාගයේ ධම්ම තියෙනවා, ආන භාගයේ ධම්ම තියෙනවා. යථාභූත ප්‍රජාණය කරපුවාම අපිට ශක්ති බබ්බතං කියන තමන්ම සාක්ෂිකාරී බවට පත් වෙනවා. අර කේමක හඳුව කිවි ඒක මත ඒ කේමක සූත්‍රය මතක් වෙනවා. තමන්ටම මතක් වෙනවා. මේ මේ හොයාගෙන වාසය තමයි තෝට අර සුදත්ත ගියා වගේ කිසි කෙනෙකුට නතර කරන්න බෑ තමන් ගම ගමන් මාර්ග ආලෝකයක් එනවා කොහෙන් ඒ විශ්වාසය තමන් ගැන මේනකොට තියාගෙන ඉවර වෙන්න ඕන. ඒ මේ වෙනකොට දැනගෙන ඉවර වෙන්න ඕන. ජජ් කරන්න ඕනේ. පංච උපාදාන ඛණ්ඩයන් තේරුම් ගෙන ඉවර තියෙන්න ඕන. ඒතොර වෙන විදිහම කරන හැම අනිත් දේ කරනවා. අඩුවෙන්නේ අර දැන් කතා කළා වගේ මිච්ඡා වාචා, මිච්ඡා සංකප්ප, මිච්ඡා ජීව, ඒ මිච්ඡා සම්මාතේ කොහොම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා යනවා. සම්මාදිට්ඨිය වැඩි වෙනවා. බුදු සරණයි, බුදු සරණයි. බුදු සරණයි සත්‍යත්වානි, සත්‍යත්වානි අර මේ සික්කාය ගැන අයි සබ්‍රමචාරු ගැන කියන කොටත් අර ආබාධ චිත්තෝ කියලා ජාතෝ කියන වචනේ පාවිච්චි කරලා කිප්සරයක් දෙසරක් තිබුණා. මොකද ඒක කම්පයින් එක කොටස ඒක මට නැතත් පොඩ්ඩක් මතක් කරලා කියලා දෙනවද? මේ කොහොමද ඒක කියවෙන්නේ කියලා එතනදී? සත්‍යත්වයනේ මට ඇහෙන්නේ නැහැ, අපිට ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ අපි මේ දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා සත්‍යත්වයනේ. දැන් සබ්‍රහ්මචාරි කියන්නේ ඒ තමන් එක්ක භාවනා මාර්ගයට වැටිච්ච ඇත්ත. තමන් හා සමානව ඒ පිළිවෙත වැටිච්ච. සත්‍යත්වයන් ඉදින්දි තමන් එක්ක කියලා කිව්ව වචන නිසා පැහැදිලි කිරීමක් කරගන්නත් කැමතියි. තමන් එක්කම වෙන්න ඕනද අපි හිතමු දැන් ඔය. දැන් අපි භාවනා කරනවා නම් මේ මේ මේක නම් මේ සාකච්ඡාට සම්බන්ධ වෙනයි. හා හා. බාහිර කෙනෙක් බය ගැන නෙමෙයි. මෙතන අපිත් සමග එකට කටයුතු කරන කට්ටිය. එහෙමද? ඔව්. දැන් සබ්‍රහ්මචාරීන් කියලා කියන්නේ දැන් අපි හිතමු ඒක අසපුවක ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒකත් නැත්තම් ඒ මාර්ගයට පිවිස භාවනා පන්තියට ගියා නම් ඒ භාවනා මාර්ගයට ආපු වෙයි. ඒ භාවනා පන්තියට ආපු වෙයි. අනිවාර්යයි. ඒ කටතුම සබ්‍රහ්මචාරින් වහන්සේලා කියන්නේ ඒක. තේරුණාද? ඔව් දැන් තේරෙනවා සත්‍යතුමානි මම කලින් හිතුණා මේ මාවත යන්නව සියලුම දෙනා කියලා. ඒ කියන්නේ අපත් සමග දැන් නැතත් මේ තථාගත ධර්මයේ ඔව් ඔව් ඒකට අනුයුක්ත වෙච්ච ඔක්කොමලා. ඔව් අනුයුක්ත කියලා කියන්නේ දැන් මේ මේ බෞද්ධ කියලා ඊ අර උපන සාතකයේ තියෙනවා කියලා දුපති පුදුනා කියන එක නෙවෙයි. නෑ නෑ ඒක නෙවෙයි. මාර්ගයට අනුයුක්ත යන්නව පිළිසක් ඉන්නවනේ ඒ. ඒක තමයි නේද නැවතත් මම අහන්න සත්‍යතුමානි පැහැදිලි කරගන්න. අපි හිතමු මං කියපුවා පැහැදිලි මහන්නම්. අපි ගත්තොත් එහෙම අපි ගමු මිස්ටර් එක්ස් අපි දැකලත් නැහැ අහලත් නැහැ ලංකාවේ මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න අපි වගේම උනන්දුවක් ඇති වෙලා කටයුතු කරලා එයාට ඉතින් කිසියම් ආකාර විදිහකට ධර්මයක් එයා දන්න විදිහට තේරෙනවා. දැන් එයා දික් ගැන කතා කරනවා. දැන් අපිත් සමග මෙතන තියෙනවා මේ පිරිසේ ඉන්නවා. දැන් අපි චිත්‍ර මහත්මිය ඉන්නවා. චිත්‍ර මහත්මිය තෝක එතකොට මේ සබ්බ්‍රහ්මචාරී කියලා මට තේරුණා. දැන් කියපු දිය විදිහට. අර එතකොට මිස්ටර් එක් සබ්බ්‍රහ්මචාරීක් නෙවෙයිද මට? ඔව්. එයා එහෙම කෙනෙක් තමයි. මොකද එයා තථාගත ධර්මයේ යන කෙනෙක් කියලා. එයා තේ මාර්ගයට පිළිපැදියා ශික්ෂාවට ඉන්නවා නම් ඒ ධර්ම මාර්ගය යනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට ගම් වැටලා ඉන්නවා නම් එයා ඕන කෙනෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුයුක්ත වෙලින් ඒක අන්න එතෙන්දි සත්‍යතුමානි සමායන්නෝනේ මම මේ ප්‍රශ්න කරනවාට මොකද තියෙන නිසා සත්‍යතුමානි. එතකොට ඔන්න අය ගැටලුවක් තියෙනවා ඒ වගේ පැහැදිලි වෙනකොට. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුයුක්ත කරනවා කියපු ගමන් කෙනෙක් ඕක යොදා ගන්න පුළුවන් ක්‍රයිටීරියා එකක් විදිහට. ආර්යයට අපි විරුද්ධයි, විරුද්ධ වෙන්නේ ඒ දේශකයන්න් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ කියන දේවල් වලට. මොකද එතන ආර්ය මම දන්නා විදිහට මගේ දිට්ටි විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයට විරුද්ධ දෙයක්. ඒ කියන්නේ එහෙමනම් එයාට මම සබ්බක්මචාරික විදිහට සලකන්නේ නැහැ. එයාගෙන කිපෙන්න මට පුළුවන්, එයාගෙන දොස් කියන්න පුළුවන්, කිපිත වෙන්න පුළුවන්. නෑ. එහෙම වෙන්නේ නැහැ. කාගේවත් යන කුකේ කොපිට වෙනා නම් ඒ කොහමදවත් හොඳ නැති කට්ටියක්. තමන්ට මෙහෙම ගත්තේ. දැන් තමන්ට නොගලපෙනවා වෙන්න පුළුවන්. දැන් සාරිපුත්තු මහ රහතන් වහන්සේට කැමැති ඇත්තු උන්වහන්සේත් එක්ක එකතු වෙලා. ඒ කොහොම මහ ප්‍රඥාව. එතෙන් දහස්ව බික්කේ සත්තා සංසන්දෙන් සමේ. අදහස් වශයෙන් තමයි සත්‍ය ගැළපෙලියා. හැමතිස්සෙම සමාන අදහස් තිය නැත්ව එකතු වෙන්න. දැන් තුතාංග ධාරින් එකතු වෙන්න තැනට සමහර ඇත්ත ජාලා දැන් සාරිපුත් මහා කාශ්‍යප මාර්ගය යන ඇත්තන් වෙනයි අපේ මුගලන් මහරහතන් වහන්සේ කියන ඇත්ත වෙනයි. එතකොට ඒ ඇත්තන්ට අර ඇත්තන් එක්ක සමහර ගැළපෙල යන්න බෑ. ඒකින් අදහස් කරන්නේ ඒකට අගෞරව කරනවා නෙවෙයි. ධර්ම මාර්ගයේ හරිනම් එච්චරයි. ඒ ඇත්ත යන ඔක්කොම බුදුහාන්ට ආදරේ ආරෂ්ට මාර්ගය කියන්නේ ප්‍රතිසම්පාදේ තමා කතා කරන්නේ නම් එච්චරයි. සංස්කෘතිය වෙනස්කම් තියෙනවා. දැන් තිබෙතිය ජනතාව වෙනස් විදිහකට බුදුහාමුදුරුවෝ. චීන ජනතාව තව විදිහකට. තායිලන්තයත් තව විදිහට. ඒවා සංස්කෘතික මොනවා. ශ්‍රී ලංකාව වෙන විදිහකට. එතකොට ඒ තමන් පිළිගත්ත දේ එහෙමයි කියලා පිළිගන්න. අර චංකි සූත්‍රය කියන්නේ සත්‍යානුරක්ෂණය කියලා. මේක මම පිළිගත්ත විදිය. සත්‍යානුපත්ති, සත්‍යානුබෝධ, සත්‍යානුපත්ති. ඒක වෙනම විදියක්. තම සබ්බ්‍රහ්මචාරී කියලා කියන්නේ කවුරුන් හෝ මේ මාර්ගය යනවා නම් කතා කරන එක නෙවෙයි කියන ගොඩක්. ඒක කෙනා නෙවෙයි. දැන් මෙතන අපිට මේ වැඩි ඉඳන්නේ දැන් අපිට ඇහෙනවා ගොඩක් ඇත්තන් කතා. ඒ නිසා අපි හිතන යා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කියනවා, අරක මෙහෙම කියනවා කියලා. ඒ නිසා ඒ වගේ ඒ ඉතර කරදරයන් නම් ඉවයින් වෙන. ඒ නිසා තමන් අහ නිරන්තරයෙන් ගෞරවයෙන් එහම් කන්දෙන කෙනෙකුට එහම් කන්දෙන. එයින් අදහස් කරන්නේ අනිත් අය කරදර අනිත් අයගෙන් අනිත් අය කරදරයක් කරගන්නවා. සමහර ඉවට කැමති. සමහර දවස් වලට වික්කු ඥානানন্দගේ දේශනා වුණත් අහන්න හිතෙන්නේ නැහැ. ඒක too much කියලා හිතනවා. ඒ මගේ මනස ලෑස්ති නැති. සමහර දවසවලට උන්වහන්සේගේ දේශනාවම තමයි අහන්න වෙන්නේ. මේ අනිත් ඒවා ආනකොට හිතෙනවා ඒ හොරිපත් ඉන්නේ. ඒක එතන මගේ මනස වෙනස තියෙන්නේ. ඒ නිසා අපි එතන ජජ් කරන්නේ නැතුව අපි හම් කන්දේ. ලෝභ දෝෂ මොහ අඩු එක්කනා එක්ක නිරන්තරයෙන් ඉන්න ඕනේ. එච්චර තමයි තියෙන්නේ. ඒක තමයි හොඳම විදිය බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට අපි කවුරු සබ්‍රහ්මචාරී වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕන ඕනේ මා අපි පිළින කරලා තියනවනේ මේ මාර්ගය යන. වාටුදී මම හොඳයි කියන තහදනෙක් ඉච්ඡා වචන තියෙන තුනේ මෙහෙම තියනවනේ කරුණාවෙන් කියලා දෙන්න. එහෙමයි වෙන්නේ. මාර්ගය යනකොට වඩා හොඳයි තමන්ගේ තමන්ට ගැළපෙන කට්ටියක එකතු වෙන්නේ කැමතිස්ස. සමාන චිත්ත ඇත්ත එකතු වෙන්නේ කොහොඳයි. එතකොට ඒ කරදරයක් අඩු. ඕනෝ උනන්දු කරන. ගෝසිංග වනේ වයි. චූල ගෝසිංග සූත්‍රයේ තියෙන අර කිම්බිල හඳුර ආලන්ද හඳුර. පගු කිම්බිල අනුද්ධාර කොහොමයි මගේ හිත තියලා මේ ඇත්තන්ගේ හිතෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මං කැමතියි කියලා. අන්න ඒ වගේ පරම මිත්‍රත්වයක් එතකොට. මගේ හිතයින් කරලා මට පුළුවන් නම් කිම්බිලා හඳුරන්නේ සිතත් එක්ක ඉඳ මං ඒකත් වාසි කියලා හොඳයි කියලා. ඒ හිත උනාසේ දිවිසින් දැක දැක දකින්න දැක වෙන්නේ. නමුත් කොහොම හරි ඒ වගේ මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා තමයි ඔයතු හැමතිස්සෙම මිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම මොහොතිය නිබ්බාන පත්‍ය කියන්නේ එක. ඒව ගැඹුරුම මනසින් ප්‍රාර්ථනා කරන්න. නැත්තම් මේ කොළේ පුරුද්දට ඒ වචනේ නොනෙවි. මේ කරපු පුණ්‍ය කර්මයේ හේති මිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම මේකට ඇසුරකට පත් නොවේවා. සතන් සමාගම උතුම් සත්පුරුෂයන්ගේ ඇසුරම ලැබේවා. කියන්නේ මිත්‍රන් මිතුරියන් හැමතිස්සේ මේ මාර්ගයට උනන්දු කරන ප්‍රවන්සලන ඒ පැත්ත තල්ලු කරන ආදරෙන් කතා කරන යාව නිබ්බානපත්ත නිර්වාණ ප්‍රාප්තිය දක්වා ඒකේ තව ආත්ම භාගණන් නෙමෙයි අද හිට මේ සතිය ඊළඟ මේ ශරීරයේ මැරෙන්න කලින් ඔය පෙනහළු නතර වෙන්න කලින් වකුගඩු නතර වෙන්න කලින් ඔළුව නතර වෙන්න කලින් මොළේ නතර වෙන්න කලින් හුස්ම නතර වෙන්න කලින් මේක කරගන්න උදව් කරන්නත් ඒ වගේ ප්‍රාර්ථනා කරනකොට ප්‍රේම ප්‍රනිධියක් ඇදිට කරන්න ඕන හැමදෙස්සෙම. එතකොට ඒක හරියනවා. කොහෙන් හරි එනවා එතකොට සුදත්තට ආවා. එතකොට සබ්‍රාහ්මචාරී කියනකොට අපි තව මෙතන නම් ඉන්න ඔක්කොමලා. එහෙම නැති ඇත්තු හැලෙයි. ඒක වෙනවා හැබැයි. මේ ප්‍රනිධිය ආවම එහෙම වෙනවා. එහෙම හැලෙනවා. කත් කර පොල්ලතු වැටෙනා වගේ හැලෙනා කොළ මේ ෆෝල් එකේ මේ කාල කොළ හැලෙනා වගේ හැලෙනා ඒ වගේ සමකරට හැලෙනවා. පහුවෙල උතුමය සමාත හැලෙන අපි එතුත් එක ගියේ නැත්නම් අපිට ඒත් නැතු යන ඒ කුපිතානත්මන උනහ මෙහෙමත් වෙන අපි අත්දැකීමෙන් දන්නවා. බුදුසරණයි වැඩිපුර කතා කළා සමාත සල් තිරුවන් සරණයි සතිතුමානි. දැන් නැවතත් අපි කල්යන මිත්‍රයන් තියමු මේ මොමයි මේ පැත්තට පොඩ්ඩක් යමු කරගන්න මේ ඉතුරු කොටස අප හය ආකාරයකට හානි භාගී ධම්ම දේශනාක අවස්ථාවේදී අද අප්‍රමාදී ගැන කියවෙනකොට කියවුණා හිස නැති සිරුරක් ඇත්තෙක් නොවි සිටනවා නම් තමයි වඩා සුදුසු කියලා. ඒ සඳහා තමයි අප්‍රමාද වෙන්න ඕනේ කියලා එසේ නොවෙන්න. ඉතින් ඔය එහෙම වේ කරන්න නම් මට හිතුණා මේ මාතුල මගේ තුල තියෙන එකෙන් මම මාව දකින්න ඕනේ කියන දේ, ඒ කියන්නේ මම මාව දකිනවා කියන්නේ මම කරන කේන දේවල් වල මේ යටින් යටින් මොකද්ද මේ මේකට මේ මුකු ගහන්නේ මොකක් නිසාද මේක වෙන්නේ කියලාට ලේයර්ස් ගානාවක් යටට ගිහිල්ලා පේන සත්‍යයක් ඇති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒක භාවනාවක් කිම වෙන දෙයක් වෙන්න ඕනේ. එතකොට ඒක මම අනිත් එකට සම්බන්ධ කරගත්තොත් එහෙම අර පිළිසඳර කෙරේ ගෞරව නැත්තේ කියනකොට අර පාපක ලාමක ඉච්ඡා නැතිව කියවෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දේවල් පිළිගැනීමට සදා ගෞරවයක් තියෙන්න ඕනේ කියන දේ. ඒතකොට දැන් අපි ගත්තොත් සාකච්ඡාවක් තුළ හෝ අපි මම කියන්නේ මම යම් යම් දේවල් කියනවා. ඉතින් කියනකොට මම හිතනවා මේ කටි එක පිළිගන්නවා නම් හොඳයි. මොකද ඉතින් මම මේ පාපක ලාමක ඉච්ඡා නැතුව කියන්නේ මේ කියලා එහෙම හිතනවනේ. එහෙම හිතුවට යම් යම් අවස්ථාවල මට තේරලා තිනවා භාවනාවක් කරන අවස්ථාවක් උනත් කක්කදී අපි තුන් භාවනාවක් කියනකොට ඉතින් හේතුඵල ධර්ම නිසා ඉතින් යම් යම් හොඳ දේවල් වෙනවනේ. ඉතින් හොඳ යම් කිසි දෙයක් යම් තත් තේරුණා වගේ වෙනවා. එහෙම වෙච්ච ගමන් කල්පනා වෙන්නේ මේ සාකච්ඡා මණ්ඩපයට ඇවිල්ලා මේක කියන්න කියලා හිතෙනවා. එතකොට මේ ඒක මම හිතනවා. ඉතින් මට මතුපිට පේන්නේ මේක බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න දෙයක් කියලා. නමුත් ඒක තවත් හිතනකොට හිතනවා එතනත් මේ මම කෙනෙක් වෙන්න to be someone මේ මම වෙන එහෙමද කියලා හිතෙනවා. ඉතින් මේක හැංගීමක් පමණයි. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරලා සත්‍යත්වයට යමු. එතකොට අපි සත්‍යත්වම ආලෝකයක් ලබා දෙයි කියන ඔය සත්‍යත්වය යමක් අපිට කියන්න හිතනවාද මේ වෙලාවේ? මයික් එක ඔන් වෙලා වගේ පේනවා එක. නෑ හොඳයි. ජයන්ත මහත්තයා හැම නැද්ද? ඉන්න ජයන්ත මහත්තයා තමයි යොමු වෙන්නේ. මොකද ජයන්ත මහත්තයාත් සාකච්ඡා කරන්න බෑ කියලා කිව්වා එතුමා කාර්ය කියන ගමන්. නමුත් දැන් පණ විදියක් දාලා තිනවා මම දැක්ක කතා කරන්න පුළුවන් කියලා. එහෙනම් ජයන්ත මහත්තයා තමයි යොමු වෙන්නේ හිතුවේ කොහොමත්. ජයන්ත මහත්තයාට යොමු වෙලා ඊළඟට මම කැමති රසික මහත්මයාට ඒ වගේම තව කීප දෙනෙකුට යොමු වෙන්න. හොඳයි ජයන්ත මහත්මයා. තෙරුවන් සරණයි. මම ඉන්න පරිසරය නම් ඒතරම් හොඳ පරිසරයක් නෙවෙයි. සද්දපත් ඇහි සමාවෙන්න එකට ඇත්තටම මටත් මතක්ුනේ අර අපි මම ඉන්නේ පරිසම්බිදා මග්ග ප්‍රකරණයේදී සාරුත් තෙරුවන් වහන්සේ කියලා තියෙන අපි සද්ධාව ගැන කියනකොට අපි දන්නවා සද්ධා ඉන්ද්‍රියක් ඒ වගේම සද්ධා බලයක් හැටියට වැඩි යුතු ධර්මයක් කියලා. එතෙන්දී ඒවා මේ අසත්‍යේන අසත්‍යේ නකම්පති සද්ධා බලං කියන. එතකොට දැන් ගොඩක් වෙලාවට අපිට හිතන දේක් තමයි දැන් අපිට හිතනොත් එහෙම අපිට කාම සිතුවිල්ලක් ඇවිල්ලා ඇතම් විට ඒ කාම භෝගී දේවල් කෙරෙහි ඇල්මක් ඇති වෙච්ච වෙලාවට සමහරවිට අපිට හිතෙනවා අපේ ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තමයි ඒක කියලා. ඉතින් ඇත්තටම මට පැහැදිලි කරගන්න ඕනේ කලින් මුස්ලිම් අදහස් අනුව දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේගේ චිත්තානුපස්සනාවේ සඳහන් කරනවා රාගසිතක් ආවොත් රාගසිතක් ආව කියන එක දැනගන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම අපිට රාගසිත කෙන එක නතර කරන්න බැහැ. මොකද ඒකට තියෙන මූලික හේතු ටික අපි ඉවත් කරලා නැත්තම්. ඉතින් ඒක නිසා අපේ සිතුවිලි කාමසිත වෙන්න පුළුවන් ඒ වගේම රාගසිතේ ඒ වගේම ද්වේෂසිත වෙන්න පුළුවන්. ඒ ආපමණින්ම අපේ ශ්‍රද්ධාවේ අඩුවක් වෙලා තියෙනවා නේද? එහෙමත් නැත්නම් ඇත්තටම අපි ආපම තරන්නවා අඩුම ගන්නේ ඒක එතනින් නවතිනවා. අපි මේ බුදුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ තත් නැවතත් වාස්කලා ඒවා අපි හදාගෙනමින් යන ගමනක් කියලා හිතෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම අපිට ශ්‍රද්ධාව කියන එක උනත් හැම වෙලාවෙම කියනවා කියලා ගන්න එකට වඩා අපිට ඒ අපේ හේතුවත් එහෙම යම් කිසි දෙයකට ඒ කාමයන්ට යොමු වුණේ එහෙම නැත්නම් ඒ ද්වේෂයන් නැතුනේ අපි ශ්‍රද්ධාවෙමදී කමක්ද කියලා. නමුත් අපි සතාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ කියලා විදිතින් පිළිගැනීමක් තියෙනවා. නමුත් අපි මේ එහෙම දෙයක් වුණා කියලා අපි මේක අත්හැරලා මේ කාම දේවල් ඕනේ අපි වෙනස් ශාස්ත්‍රෝවරයෙක් හොයාගෙන යන ගතියක් අපේ ඇති වෙන්නේ නැති බව නම් ඒක හොඳට හිතලා දැනනවා. අපි ඇති වෙන යම් කිසි වැරැද්දක් දේවල් එක්ක වැරදි කියලා කියන්න බෑ. අපි ඉතින් අයි මනසට එන සිතුවිලි විදිහට අපි හැසිරෙන අවස්ථා තියෙන බව දැනෙනවා. නමුත් ඒ හැම තැනකදීම අපිට තේරෙනවා මේ විදිහට අපි වැරදි පාරක් යනවා. උදාහරණයක්ද සම්ප්‍රප්ලාප ගන්න. සම්ප්‍රප්ලාප කියවෙන වෙලාවල් අපිට දැනෙනවා මේ මගක් කියාගෙන යනකොට සම්ප්‍රප්ලාපයක් කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම අපිට තථාගතයන් වහන්සේ මතක් වෙන අපි ඒ අනුව යම් කිසි දෙකින් සීමා පැනවීමක් කරගන්නවා ඒ වගේ ඉවත් වෙන. ඉතින් එතෙන්දී මම දැනගන්න කැමති වෙන්නේ එතෙන්දී ශ්‍රද්ධාව නැතිවීමක් සිදු වුණාද? එහෙමත් නැත්නම් අපි ඒ ශ්‍රද්ධාව නිසාම නේද අපිට ඒක වැරද්දක් කියලා දැනিলা ඒක අපි නවත්තන්න මහන්සි ගන්නෙ. එතකොට ඒ වගේම සාරිපුත්යන් වහන්සේ කියපු අර අසද්ධාව ඇති වුණා අසද්ධාව ඇති විට ඒ ගැන නොසැලී ඉන්න එක කම්පණය නොවි ඒ කියන්නේ ඇත්තම කුක්කුච්චයක් කියන එකක් ඇති නොකර ඒ කියන්නේ පසුතැවිල්ලක් ඇති නොකරගෙන ඉන්න එකද එතන සද්ධා බලය හැදීවි කියලා සඳහන් කරන්න කියන එකත් මම දැනගන්න කැමතියි. හොඳයි තේරුවන් සරණයි ජයන්ත මහත්මයා. හොඳයි එහෙමනම් අපි දිලුක් මහත්මයාට යොමු වෙනවා. දිලුක් මහත්මයා මම අර කපෙරින් සඳහන් කරපු කාරණාව ඔස්සේ පොඩ්ඩක් අපි කතා කරමු. අද සාකච්ඡාවේ ඉතුරු කොටසේ දිලුක් මහත්මයා ඔබතුමාට යොමු වෙන්න. හැම දිනකටම තිරුවන් බලන් අවශ්‍යයි. ඔව් මම කියන්නේ දිලුක් මහත්මයා මේ කියන්නේ අර ප්‍රශ්නයක් වශයෙන් අහුවේ මම මේ ඒක ගෞරව සම්ප්‍රදායව ඒක සද්ධාව පැත්තෙන් වැඩි වෙන්න එකද නැත්නම් අපි මේ දින කෙලෙස් පැත්ත අඩු වෙන්න කියන්නේ මානිය වගේ දේවල් අඩු වෙන්න එහෙම අරමුණකින් දීක වෙන්න ඕනේ කියලා මොකද ඒ ගෞරව සම්පූර්ණ බව බොහෝ තැන්වල තිබුණා. මම හිතන්නේ අර උදාහරණයක් වශයෙන් කියවි දැන් ආලෝකයක් තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට එහෙම ගෞරව සම්ප්‍රේප්ත වෙන්නේ නැහැ එකත් පසම ඉඳගෙන ඇහුවෙටින් මේ ප්‍රශ්න වලට හරියට උත්තර නොදුන්නොත් කකුල් දෙකින් අල්ලලා කන්නේ විචිකරනවා කියලා එහෙම දැක්කේ නේද ඉතින් එහෙම කරා කියලා උන්වහන්සේ කිව්වේ නැහනේ මේ ඔබ දැන් අපහාස කළා ගිහිල්ලා ඒවට ඒකට ඒ අපාය ගිහිල්ලා ඇවිල්ලා අහන්න කියලා කිව්වේ නැහැ ඉතින් උන්වහන්සේ ඒ දේශනා කරලා ධර්ම ප්‍රශ්න වලට ඒ කෙලවරුනි සත්‍තාවෝදී ඉතින් ඒ මට නම් අන්නේ ඒ වගේ දේවල් වලින් තමයි විශාල සද්ධාවක් ඇති වෙන්නේම තථාගතයන් වහන්සේගෙන කොච්චර කෙලෙස් තිබුණත් ඊළඟ මොහොතේ ගිහිල්ලා උන්වහන්සේගේ ධර්මයේකට බලන්න පුළුවන්කම තියෙනවා කවදාවත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඉතින් මට ඒකයි මේ පැත්තයි දැනගන්න ඕන පොඩ්ඩක් ඒක මාතෘකාවට සම්බන්ධයක් දැන් සම්හත්මේ කියපු දෙයක් එක පැහැදිලි තුනක් ඇතර මේ ඉස්තරෙන් තේරුම්වත් තරණයි. හරි තේරුම් ගන්නයි. හොඳයි එහෙනම් අපි යොමු ප්‍රියා මහත්මයාට. තේරුම් ගන්නයි. අද අපි කතා කරා ශ්‍රද්ධාව ගැන. ඉතින් මගේ නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. කර්ම ශ්‍රද්ධාවෙන් අහන්නේ. ඒ වුණාට මේ වෙලාවට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි බුදුහාමුදුරන්ගේ දසුන් නැති නිසා අපි ධර්මය අහන්නේ අපි එක එක බුදුරුන්ගෙන් වෙලාවට අපිට තේරෙනවා ඒවා කන්ට්‍රඩික්ෂන් එහෙම නැත්නම් විරුද්ධ වගේ අදහස් තියෙනවා කියලා වගේ. ඒ වෙලාවට මට තක්ෂණ වුණේ අපි එම අදහසක්ම ගෞරවයෙන් අහලා අපි සමහරට තවත් පැටි කඩක් අපිට පෙන්වන වෙලාවකට අපිට හිතාන්ත විදර්ශනාවෙන් බලන්න ඒ නිසා ඒ හැම අදහසකටම ගෞරව කරලා ඒ අදහස් වැරදි නෑ කියලා හිතලා ඒක හිතාන්ත බලන එක අපිට සමහරට අවබෝධ කරගන්න ලේසි වෙනවා කියලා ධර්මයේ තේරුම් ගන්න. තේරුම් ගන්න පියා මහත්මයා බොහොම අගය කරනවා ඒ අදහස බොහොම හොඳයි කියලා කල්පනා කරන මම පොත්කලිකේ ඒ වගේ දෙයක් අපිට පොත් පවිදාස වලත් එහෙම අද්දැකීම් උත්තුුණා වෙනත් කල්යාණ මිත්‍රෙක් කිසියම් අදහසක් ඉදපත් කළා අපි දන්න දේවල් සමග අපි එසේ නෙවෙයි කියලා කතා කරනවා ඊළඟට අපි නැවතත් කල්පනා කරනකොට අපි අපිට කල්පනා කරන කොහොම අවස්ථාවක් දෙනවා ඉතින් ඒ අනුව අපි ඉගෙන අධ්‍යයනයකෙ දෙන්න තව අවස්ථාව දෙනවා ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ එින් හොඳක්මයි සිද්ධ වෙන්නේ ඉතින් බොහොම පිං. හොඳයි ඊගවට මම යොමු වෙන්න කල්පනා කරන්නේ කුමාරි මහත්මිය. ඒකෙන් සර්වයි සත්‍යවිතුමා ඇතුළු සියලුම කල්යාණ මිත්‍යාන්ට මේ තුමාගේ ධර්ම කරුණු ගැන මේ ආද සත්‍තාව ගැන කතා කරනකොට මට සත්‍තාව ගැන භාග්‍යවතුන් වහන්සේ ගැන බොහොම ගෞරවය ශ්‍රද්ධාවක් තියෙනවා. මම මුලදී නම් මේ ධර්ම මාර්ගයට එනකොට ගොඩාක් මේ වන්දනාමාන වැඩියෙන් කරා. මේ උදහාන්සට වන්දනා කරනකොට මේ වැඩියෙන්ම මේ පිරිත් කියන එකක් තමයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා මල් පූජා කරලා පිරිත් කියනවා සැයි භාගයක් පැයක් විතර. දැන් මගේ හිත ඒකට අඩු වෙලා තියෙනවා. මට දැන් මේ වන්දනා කරන්න හිත දෙන්නේ නැහැ. පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ සේතුමන් වන්දනා කරලා මට හිතෙනවා ඒ වෙලාවේ මේ ඉඳගෙන මෙනෙහි කරන්න. ඉතින් ඒක අඩු වේගන යනකොට මේ ශ්‍රද්ධාවේ අඩුවත් කියලාත් මට වෙලාවකට හිතෙනවා. හැබැයි මම ඒ වෙලාවට පිරිත් කියන එක දැන් සම්පූර්ණයෙන්ම නතර කරලා ටිකක් මේ මානසිකයත් හිතක හිත මේ භාවනාවක් වගේ ඒ පැය භාගයක් විතර වන්දනා කිරීමේ අඩු තත්ත්වයක් කරලා භාවනා කරන්න යොමු වෙලා තියෙනවා. එතකොට අය හිතෙනවා මගේ ශ්‍රද්ධාව අඩු වීමක් තියෙන්නේ භාග්‍යවතුන ගෞරව කරා මාරිද කියන එකක් දැනෙනවා මට. ඉතින් ඒ ගැන මට පැහැදිලි කරලා දෙන්න නැහැ ඉල්ලා සිටිනවා. හොඳයි, තේරුවන් සරණයි කුමාර් මහත්මිය, රොෂාන් මහත්මිය ඔබතුමාට වෙන්නම්. තේරුවන් සරණයි හැමෝටම. මටත් ඇත්තටම ශ්‍රද්ධාව පිළිබඳව නම් කිසිම මේ අඩුවක් නැහැ. මට හිතෙන්නේ ශ්‍රද්ධාව කියන එක ඇත්තටම දැන් ප්‍රඥාව දියුණු වෙන විදිය තේරෙනවා. මේ මං හිතනවා ඒ කියන්නේ අපි මේ බණ අහනකොට මේකේ ගමන් කරනකොට එතකොට මේ ඒ දේවල් වලින් සමානක් වෙලාට අපිට ශ්‍රද්ධාව අඩු වෙනවා වගේ තේරුණාට මට හිතෙනවා ඒ අපිට කවදාවත් මං හිතන්නේ මේ ගමන් කරන මිටින් මං හිතනවා මේ මිටින් සාකච්ඡා මත අපි ඉන්න මොහොතම ඒකෙනම් අඩුවක් එහෙම සැකයක් වගේ දෙන වෙලාවක් තියෙන විදිය පේනවා. නමුත් මම හිතන්නේ දැන් අර මේ අපි අර හයිකේ මොන හරි දෙයක් කරද්දී හරි එක්සර්සයිස් මොන හරි කරද්දී ඒක බිඳ වැටෙනවා. එතකොට අපි ආයේ නැගිටලා කොහම හරි ආයේ ඒක පිට කරලා ඒ විදිහට ප්‍රෝග්‍රෑම් එකට යනවා වගේ. හරි, මේ අර මනස දියුණු කරන දැන් මොනොත් ඒකින් අර ප්‍රඥාව දියුණු වෙන විදිය නම් තේරෙනවා. එතකොට මේ අර දැන් සමහර කාලවල මට හිතෙන්නේ එතන අර තියෙන බැලන්ස් එක කොහොමද තියෙනවා. මොකද මේ අපේ කර්ම අරමුණ නිර්වාණය ලබා ගැනීම නිසා මේ කොහොම හරි අපේ අර මේ ඒ පැත්තෙන් දියුණු වෙන නිසා මේ අරක සද්ධාව අඩු වෙනවා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ඒකේ තියෙන වැදගත්කම සහ මේ මම දන්නවා සමහරක් වෙලාවට ඒ සද්ධාවෙන් ඉන්න ඇයට ලැබෙන ප්‍රතිඵල සහ මේ ඒක ඒ කියන්නේ අපි කිසිම හැඟීමක් නැතුව ඒක පවත්වාගෙන යෑමට ධෛර්යයක් ලබා ගන්න ඕනි කියන එක නම් මට තේරුම් තියෙනවා. මොකද මම කියලා තියෙනවා මීට කලිනුත් මේ මම අවස්ථා දෙකකදීම මට මේ මට මේකින් මාර්ගින් ඉවතට ගියා කියලා. නමුත් මේ අතර මේ විදා සාකච්ඡාවෙම මට ඒකට හරි ලොකු පිටුහලක් දෙනවා. මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් විශේෂයෙන්ම ජයන්ත මහත්මයාත් එක්ක මම පෞද්ගලිකව කතා කරනවා. මේ ඉතින් ඒවයින් ගොඩාක් දුරට මේ මාර්ගයේ පිටවල සද්ධාව පවත්වාගෙන යන්න මේ අවස්ථාව ලැබිලා තිනවා. මේ කරගන්න පහඳු පුණ්‍ය කර්මයේ බලයෙන් මේ හැමෝටම මෙතන සාකච්ඡා වන්න පිටින් හැමෝටම සත්‍යජිතුමා සහ දරුවත් මහත්තයාට මේ ගෞරවපූර්වක මගේ මේ ස්තුතිය පිළිගන්නවා. මේ වැඩි වේලාවක් ගතන සමාවෙන්න. හොඳයි, තේරුවන් සරණයි රොෂාන් මහත්මිය, බොහොම පිං. හොඳයි, දැන් වෙනත් කල්‍යාණ මිත්‍රින්ට පොදුවේ යොමු වෙනවා. මේ යමක් තියෙනවා නම් අදහසක් ඉදිරිපත් කරන්න අවසාන භාගයට යොමු වෙලා තියෙන නිසා අනිත් අයට කලින් යොමු වෙච්ච අයට ඕනම කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. තේරුවන් සරණයි සියලු දෙනාට. සමස්ත මහත්මයා, අදම මේ ජයන් සමාජයේ කතාවේ යම් කොටසක් ගැන පොඩ්ඩක් අදහස් දෙමු. ඒ කියන්නේ යමක් කියන්නේ ඇත්තම සෝතාපන්න තත්ත්වයට එළඹෙනකොට, ඒ කියන්නේ එතනට එනකොට ආකාරවදී ශ්‍රද්ධාව නා, ඒ කියන්නේ නොවෙනස් ශ්‍රද්ධාවකට පත් වෙනවා කියලා කියනවා. නමුත් ඒ සෝතාපන්න උන් තැනත්තගේ කෙලෙස් සම්පූර්ණ සංසිඳිලා නැහැ. එහෙමනම් කෙලෙස් සහිත එන ලෝභ දෝෂ මෝහ කියන කාරණා තාම සම්පූර්ණයෙන් ඉවත් වෙලා නැහැ. එහෙමනම් එයාගේ එතනින් එහාට ගත වෙන හැම මොහොතකම මේ ලෝභ දෝෂ මෝහ තවම කටයුතු කරනවා. ඉතින් අපි මෙන්න මේ අවස්ථාවයි ඒ විදිහට තේරුම් ගත්තොත් අපිට විචිකිච්ඡාවක් ඒ කාරණය සම්බන්ධව තවදුරටත් පවතින්නේ නැති වෙයි කියලා මට දැනෙන්නේ. මට කියන්නේ මම මේ අදහස ඉදිරිපත් කරන්න කැමතියි. තේරුවන් සරණයි පරිශ්‍රමන්ත බොහොම පිං ඒ කාරණාව නිශ්මද කර දුන්නාට. එහෙමනම් ඊටම ගෞරවයෙන් සත්‍යතුමාට වෙන සත්‍යතුමානි කල්ලාණ මිත්‍ර කීප දෙනකින් කාරණා අදහස් ඉදිරිපත් වන නිසා සම්මා සම්බුද්ධ සරණයි. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රතිසිත සාමාන්‍ය මනසක ඇති වෙන ප්‍රතිසිත වෙනයි සද්ධා කෙනෙක් වෙනයි. අපි මේ ඒ වචනේ පාච්චි කරාට අර දැන් කතා කළා වගේම මේ ධර්මයේ තේරුම් ගත්තාම තමයි මේ වචනය කිය යාකාරවති සද්ධා කියලා. ඒ කියන්නේ ඒ ක්‍රමේ දැනගත්තාම තමන්ටම තේරෙන හරි කියලා. හරියට සිටීම කරගෙන නැත්නම් මැප් එකක් අරගෙන කොහෙද යන්න හදනවා තමන්ට කියන ලකුණු ටික පාරවල් ලකුණු ආවම ඒක කියනවා ඩිරෙක්ෂන් දෙනකොට මැප් ක්වෙස්ට් එක හරි මෙන්න මෙතන හම්බ වෙනවා මෙතනින් කොමට හරිනම් මේ පාර හම්බ වෙනවා කියලා කියනකොට වගේ තමන්ට තමන් දැක්කහම දැන් මේ හම්බුනේ මේ ස්ට්‍රීට් එක කියලා හම්බුනහම මම දන්නවා මං හරි පාරේ. එතකොට තමන්ට ඇතුළෙනවා කොන්ෆිඩන්ස් එකක්. අන්න ඒක තමයි ඒ ශ්‍රද්ධාව විකෝට තමයි ඒක. අර ආදරව ප්‍රතිසිත ඇති වෙන ගතිය වගේම තමන්ට ඇති වෙනම ස්ථාවර බව තථාග ධර්මයේ කියන්නේ. අර කලින් අර අපි කියන ගන්නකොට කියන සම්පහන්සන ලක්කන ශ්‍රද්ධාවම නෙවෙයි. එතකොට ඒ පැහැදිලන සිත ගෞරවනීය සිතත් එක්කම අර විශ්වසනීයත් ඇති වෙනකොට තමන් ගැනම ඇති වෙන ඒ කොන්ෆිඩන්ස් කාම එක හරි ධර්මයකත් එක්ක ඇති වෙනවා. ඒ වෙනකොට බුදුහාම මතක් නොවෙන්න පුළුවන්. ඒ ගමන යනකොට අපි හිතමු මේ Google map එක බලන ඕනේ නැහැ දැන් හිතමු නැත්තම් map quest එක කියන හිතන්නේ නැහැ දැන් ඒක බැලුවාම ඒ මං ආ මේ හර පාරෙන් ගියා ඒක කියලා ආපෝ ඒ පාර දිහා බලන්නේ නැහැ දැන් ඉතේ යන ටික බලනවා ඊපස්සේ ඒ සමන් ලියාගත්ත එක හරි ටේපින් ටයිප් කරගත්ත එක හරි නැත්තම් ෆොටෝ කොපි කරගත්ත එක හරි print out කරගත්ත එක හරි කියලා තමන් දන්නවා එහෙනම් තන් මේ කාල තියෙනවා නම් මේ GPS එක කියන විදිහට යනවා කියලා. ඒ වගේ ධර්ම මාර්ගය තමන් යනකොට තේරෙනවා මට දැන් මේ බුදුහාර කියපු මාර්ගය හරි මට ඉස්සර වඩා කෙලෙස් අඩුයි. එහෙම නැත්නම් දුක අඩුයි. ඒ කියන්නේ දුක නිෂ්පාදනය කරන කාරණා මිච්ඡා දිට්ඨි නෑ. ඒක අකුසල කම්මපතේ නෑ. දැන් අර මේකේ 10 වෙනි එකට එන්නේ දස කුසල කම්ම පද තම විශේෂ භාග්‍ය දස කුසල කම්ම පද තමාන භාග්‍ය ඉතින් ඒ වගේ අයින් වෙනවා කියලා දැනගත්තාම තමන්ට අර කිවි අර ඉස්සර වගේ පිළිත් කියෙන්නේ නැහැ මල් පූජා කරන්නේ නැහැ නමුත් ඒ මා බුද්ධ අනුසතියට තමන් එනවා කියලා එක එක කියන එක එක විදිහට එක කරා. දැන් සමහරැත්තු දැන් අර බුදුහාමුදුරුව පිරිනම් පානවා කියනකොට සමහරැත්තු බුදුහාම බලන් ගියා. සමහර භික්ෂුවක් ගියේ නැහැ බලන්ට. ඇත්තු හිත බුදුහාමුදුරුව පිරිනම් පාන්ට කලින් උන්වහන්සේගේ ධර්මයේ මම පිළිගන්නේ අවබෝධ කරගන්න ඕනේ කියලා. ඉතින් බුදුහාම ඒක ඇප්‍රීෂিয়েට් කරයාගේ කතා විදිය. ඉතින් ඒ වගේ එක එක විදි තියෙන එක එක නාලක. ඒකෙන් අදහස් වෙන්නේ සත්‍තාව වැඩි මක් කියලා. ඉතින් නම් සමහර විට අපි දුම් ලස්සන මල් පුකුරක් දැක්කොත් එහෙම මාකට් ප්ලේස් එකේ තිබුණොත් ලස්සන මල් ගහක් එහෙම මල් පොකුරක් එහෙම මල් මිටියක් මට හිතනවා එක ගන්න ඕන අද බුදුහාමරට මගේ උන්වහන්සේගේ මල් ආසනය අතර හොඳ නෑ මං හොඳ මේක ගන්නවා එතන තියෙන්නේ අර කෘතඥතා පූර්වක වෙන බැතිසිත කෘතඥතා පූර්වකෘතඥතාව ඇති වෙනවා දැනට අපිට බුදුහාමර දැන් අපලං අපිට උන්වහන්සේ සිද්ධාර්ථ ගෞතම සිරුරේ නැති නිසා නමුත් උන්වහන්සේ ළඟට දැන් අපි ගියොත් එහෙම සමහර අයට කිට්ටෙන්නවත් බෑ ඒ එතන විදියට නෙවෙයි දැන් අර බුදුහාමුදුරු දැන් ආලවක ඇත්තගේ ඒ මන්දිරේට ඒ දරුණු මනුෂ්‍යයෙක් කියලා හිතමු දැන් පළංගොඩ හරෝ කියන්නේ එහෙමයි එතකොට ඒ ක්‍රිකට් නායකයෙක් කියලා හිතමු එතකොට ඒ බුදුහාමුදුරු එයා ළඟට ගියා හේතුවක් නිසා වෙන කෙනෙක් යන්න බෑ බුදුහාමුදුරු එතනට ගියා ගියේම එයාව එයාට පුළුවන් උදව්වක් කරන්න කියලා ඉතින් ඒක බුදුරුවුට කරන්න පුළුවන් වෙන කෙනෙකුට කරන්න බෑ ඒක වෙනම ඒක වෙනම බුදු ගුණයක් ඒකට උන්වහන්සේ දැන් ඒ නිසා ඒ ධම්මේ පුරුෂයා දැනගන්න කවුද කියලා ඒ නිසා තමයි පුරුෂ ධම්මසාරතේ කියන්නේ ධම්මේ පුරුෂ නැත්තම්ම දැනගන්න උන්වහන්සේ ඒ කටේ යොමු කරන්න පුළුවන් සාමාන්‍ය ශ්‍රමණේ කීතෝරු උන්වහන්සේ මේ ඉතෙට ගියාම එයාගේ ආසනෙම වාඩි ඉතින් ඉත කවදාවත් ඉතින් කිසි කෙනෙක් එන්නේ නැද්ද දැන් මේක ඉන්නකොට එයාට කොහොමද බයිකුත් හිතෙන්ද ඇති එතකොට තමතර බුද්ධට අනුකීර්ති ඇවිල්ලා ඉතින් අනිත්‍යද පෙන්නන්නත් එපා දැන් ගෙදර ඉන්න අනිත් පිසුවරු වැඩකාරයෝ මොරකාරයෝ ඔක්කොම ඉන්නකොට එයාගේ උජාරුව පෙන්නන්නත් එක්ක ඉතින් කෑකහා ඒ නිසා තමයි බුදුහාමුදුරන් දෙම් කියන බුදුහාමුදුරන් කිව්වා ඉතින් එහෙම කෙනෙක් නම් තුන් ලෝකයක් මන් දකින්නේ නැහැ මගේ කකුල් දෙකෙන් අල් වීසි කරන්න පුළුවන් කියන්නේ නැවත් රස්ත්‍යක් කරනවා නම් අහන්න කිව්වා ඒක බුදුහාමුදුරට ඒ ශක්තිය තියෙනවා ආලවක්කලා යක්ෂ ලක්ෂයක් ආවත් ඒක කරන්න බෑ කියන්නේ ඒ වගේ විශේෂ සිද්ධ වීම හැබැයි එතෙන්දී ඒ ගත්ත එක හොඳයි බුදුහාමුදුරු කෙනෙක් අපව ප්‍රතික්ෂේප කරන්නේ දේවදත්ත ඇත්ත ගැන කියනකොට කිව්වේ අර ඒ ජරා වලක දැන් ගිලිනවා මෙයා බුදුහාමක කොණ්ඩි ඩිංගක්වත් අල්ලලා අදින්න පුළුවන් කමක් තිබෙනවා මං අදිනවා නමුත් එයා කෙලින් ගිලිලම ඉවරයි අනේ වගේ කරුණාවක් තියෙනවා ඉතින් ඒක හොඳ දෙයක් ඒ පැත්තෙන් ගන්න අපි බුදු කෙනෙක් කවුරුත් ජජ් කරන්නේ ඒ උන්වහන්සේට ආශය අනුසය ඥාන තියෙනවා කියන්නේ ඒකයි උන්වහන්සේ දන්නා අපි කොතෙන්ද පටන් ගන්න කොතනින්ද ඉවරන්නේ මම අර කොතනින්ද කරන්න පුළුවන් කියන එක උන්වහන්සේ දන්නවා අපි එහෙගේ සාස්ත්‍ර උන්වහන්සේ නමක් අදහන්නේ ඒක ඒකින්ද බුදුහාමුදුරගෙන් තවත් ඉගෙන ගන්න ඕනේ තවත් ඉගෙන ගන්නට ඕනේ ඒ සූත්‍ර කියවනකොට තමයි ඒක තේරෙන්නේ තවත් කියවන්නට ඕනේ සූත්‍ර දන්නේ කියවන්න කියවන්න අලුත් දේ හම් වෙනවා අලුත් අලුත් දේ හම් වෙනවා ඒ අසිරිමත් උත්තමයන් වහන්සේ ඒකෙන් හින්දා හැබැයි ඉතින් ඒක බුදුහාමුදුරගෙන ඒ ආදරේව අර කිවි අර කඳුලක් වැටෙන ඒක තියෙනවා නම් හරියට ඒ කියන්නේ එතන මගේ හදවත විවුර්ත දැන් තව දැනගන්න තමයි ඕනේ අපි මහන්සේට සම්පූර්ණ එතකොට බුද්ධන් ජීවිත පරියන්තං කියලා කියන්නේ ජීවිතය අවසාන වෙන තුරු ඒ බුදුහාමරන්ට පරිත්‍යාග කරන උන්වහන්සේ පිළිසරණ යන උන්වහන්සේ ප්‍රතිෂ්ඨාව කරලා යනවා එහෙම කිව්වහම මේ ත්‍රිවිධ දේවල් හොයන්නේ නැහැ ඒක ධම්මාර්ගයෙන් බහින්න පුළුවන් අපිට මේක පුළුවන් ඒක තමයි ශක්ති බබ්බ සංකේ තමන්ට තමන්ම තමන් අයිවිට්නස් කෙනෙක් වෙනවා ඒකයි සති බබ්බතම් පාපනාටි කියන්නේ. සති සති ආයතනේ අවශ්‍ය සද්ධා විදේ සත්සමාධි ප්‍රඥා තියෙනකොට ඒක කරගන්න පුළුවන්. ඒක බුදුහාරම ස්ථාවරත්ව දෙන්නේ පුළුවන් කියන්නේ. අභෞව්‍ය කියලා කියන්නේ එහෙම අයින් කරලා නැහැ කියන්නේ. සම්මා සම්බුද්ධ සරණයි අපි දැන් අවසන් කරමු. සම්මා සම්බුද්ධ සරණයි සතිත්වානි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු. චිත්‍ර මහත්මිය ඔබතුමිට යොමේනවා මම කලින් කිව්වා වගේ සාකච්ඡා නිමා කරමු තිරුවන් සරණයි. තිරුවන් සරණයි හැමදෙනාටම මම හිතන්නේ අපි අද දවසේ ඉතාමත් හොඳ සාකච්ඡාවක් යෙදුණා. ඇත්තටම ඒ සියලු අදහස් යම් කිසි දෙයක් පැවසුවා නම් ඒ ගැන ජයන්ත මහත්තයා ඉතාම හොඳින් පැහැදිලි කරා කියලා හිතෙනවා. එතනම අපි මේ එකට වෙන කැරකැවීම සිදුවීමට හේතු වන බව වගේ දැනෙනවා. මොකද නිවනට ඊළඟ නැගින්න තියෙන නිවන අවසාන පදිය නම් උපේක්ෂාව කියන පදියට ගොඩ වෙන්න මේ ඇත්තටම මේ ඉන්ද්‍රියයන් බල ධර්ම බවට පත් වෙන්නේ කොහොමද කියන ඒ ගැන අපි තේරුම් අරගෙන අවබෝධ කර ගන්න ඕන කියන එකත් හිතට යම්කිසි හැඟීමක් ඇති වෙනවා. ඒ සියල්ලමත් එක්ක අද දවසේ ඇත්තටම මේ සිදු සාකච්ඡාවට හැම දිනාටම කෘතඥතාවය පළ කරනවා. සත්‍යතුමාට හැම දිනාටම කෘතඥතාවය පළ කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න සත්‍යතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. තිරුවන් සරණයි. සම්බුදු සරණයි. අපි හැමෝම මේ ධර්ම සාකච්ඡාට උදව් කරනවා. ඒ ගැන සතුටු වෙන්න ඕන. මේ කතා කළත් කතා නොකර සම්බන්ධ වෙන එකම තාකි ජාමන් මාර්ගයට උනන්දු කිරීමකුත් වෙනවා. ඒ නිසා හැම දිනාටම තුන්වන් කියන සරණයි බුදු සරණයි. අපේ සිත් පිළිසිදුයි පිවිතුරුයි නිර්මලයි. පිවිතුරු සිටින් නිමල සිටින් හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන රසක් අපි කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරුර දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබත්වා. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදීමක තව දුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මේදී ඇතිවෙන කායික මානසික වේදනා ඒවා අනන්තයි අප්‍රමාණයි කිලිසිම අනිවාර්යයි. ඒවා නැගෙන තරමට මතුවෙන තරමට ඒවාට සතිමත්තු මොනතන තරම් චිත්ත සත්‍යයක් ලැබේවා. සසර වසන තුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් පසු ලැබේවා. අපේ සුවය සඳහා අප්‍රමාණ වූ සත් ප්‍රජාවකට නිරාමිස නොකිලිටි මෙහෙයක් සිදු කරන සඳහා අපේ සිත්වල සද්ධා විරිය සති සමාධිහා ප්‍රඥා ක්‍රමයෙන් මොහුකුරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාණ අවබෝධයයි අපි අධිෂ්ඨාන කරමු. අපේ ගෞරවණීය පරම පූජනීය ඒ ශාස්ත්‍රඥ වහන්සේට ඒ විචාචරණ සම්පන්න වූ මහෝත්තමයන් වහන්සේට අපි කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු. නමස්කාර කරමු. උන්වහන්සේගේ ධර්ම අපේ ජීවිතේ ආලෝකය වේවා කියලා අපි නිරන්තරයෙන් සිතමු. කල්‍යාණ මිත්‍යා මනාත හැම දිනාටම පින් සරණයි සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි.